පුරිතා පමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙන්්වා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං වේදිතම්බෝ විඤ්ඤූහිති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි 2024 වර්ෂයේහි මැදින් පුණ පොහේ නිමිති කරගෙන මොරිනවැලිහි සමුදානක විහාරස්ථානයේ සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනටයි පින්තුණු සහභාගී සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ලැබීම අපේ ජීවිතයේ සුවිශේෂී භාග්‍යයකට සලකන්නට ඉතින් මේ පින්වන්ත මොහොත ලබන්න අපි සතර හුඟක් පින්කම් කරලා තියෙනවා. හුඟක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. අන්න ඒ දේවල් වල ප්‍රතිඵල භුක්ති විඳින අවස්ථාව. ඒ නිසා මේ ගැන ඔබ හුඟක් සතුටටපත් වෙන්න. හැබැයි සතුටටපත් වුණාට විතරක් වැඩක් නැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ධර්ම ශ්‍රවණය කිරීම විමුක්ත ආයතනය. ධර්ම ශ්‍රවණය කිරීමත් නිවන් දකින අවස්ථාවක්. දේශකයන් වහන්සේට ධර්ම දේශනා කිරීම විමුක්ත ආයතනයක්. ශ්‍රාවකයාට ධර්ම ශ්‍රවණය කිරීම විමුක්ත ආයතනයක්. එනිසා ධර්මයේ පුහුණු කරන අවස්ථාවක් තමයි බණහන වෙලාව. බණ අහලා ගිහිල්ලා ඉවරලා භාවනා කරන වෙලාව නෙවෙයි ධර්මයේ පුහුණු කරන වෙලාව කියලා කියන්නේ. ධර්මයේ පුහුණු කරන වෙලාව කියලා කියන්නේ ඇත්තටම බණ අහන වෙලාවමයි පිනතුණු. හැබැයි ඒක ඒ විදිහට වෙන්න නම් උපරිම ලෙස තමන්ගේ සිහිය නුවණ ඒ ධර්ම දේශනාව අනුවම පවත්වා ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. ධර්මයේ පුහුණුව කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා. සීල කියන්නේ කායික වාචික සංවරය නැත්නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. සමාධියට ඇති වෙන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඊට පස්සේ ප්‍රඥාවේ කොටස් කීපයක් තියෙනවා. මුල් අවස්ථාව ගත්තොත් අපිට සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා ගන්න පුළුවන්. අවසානයේ ගිහිහෙටම ගියාට පස්සේ සම්මා ඥාන සම්මා විමුක්තියට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට පින්වත්නි මේ සීල සමාධි ප්‍රඥාව තමයි සම්පූර්ණම ධම්මගේ පුහුණුව කියලා කියන්නේ. කෙටියෙන් කියනවා නම් එකාතකින් කායික වාචික සංවරයේ ඉඳගෙන මෛත්‍රී භානාව වඩමින් සතිමත්ව සිහියෙන් වාසය කිරීම. සම්පූර්ණ බුදුදහම කියන්නේ ආයතන කුසලතාවය. උපවාන කියලා සූත්‍රයක් තියෙනවා. ඒ උපවාන සූත්‍රයේ පැහැදිලි කරනවා ඇසට රූපයක් දකිනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට තමන්ට ඇති වෙන්නේ රාගයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද? නැත්නම් ඇති වෙන්නේ වීත රාගී බවක්ද, වීත දෝෂ බවක්ද, වීත මෝහ බවක්ද? නැත්නම් හිත කෙලෙසුන් තුල බැසගෙන දෙන්නේ හිත කෙලෙසුන්ගෙන් මිදෙලද ඉන්නේ කියලා මෙන්න මේ කාරණය ගැන ඊටාම නුවණින් සිහියෙන් වාසය කිරීම තමයි ආයතන කුසලතාවය කියන්නේ. ධර්මයේ පුහුණුව කියලා කියන්නේ වෙනත් විදියකින් කියනවා නම් මේ සද්ධර්මයේ ගුණ ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහෙපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියන මේ ධර්මයේ තියෙන ගුණ ටික සජීවි වෙන අවස්ථාව තමයි ඇහැට රූපයක් දකින අවස්ථාවේදී තමන් ඉන්න ස්වභාවය තේරුම් ගැනීම. වෙනත් විදිහකින් කියනවා නම් සතිපට්ඨානය. ඊටාම කෙටියෙන් කියනවා නම් චිත්තානුපස්සනාව. ඇහැට රූපයක් දකින අවස්ථාවේදී බලන්න ඇතැම් විට ඔබට දැඩි ලෝභයක් ද්වේෂයක් නැති වෙන්න පුළුවන්. දැන් මේ පින්තුණු සිල් සමාදන් වෙලා ඉන්නේ හුඟක් හිත පිරිසිදුව ඉන්නේ ඔබට කිසිම දෙයක් ගැන ලෝභයක් නැති වෙන්න පුළුවන්. ඔබට කවුරුවත් ගැන අමනාපයක් නැති වෙන්නත් පුළුවන්. රාග ද්වේෂ දෙක මේ වෙලාවේ නැති වෙන්න පුළුවන් බොහෝ විට අඩු වෙන්න පුළුවන්. නීවරණ මට්ටමේ යටපත් වෙලා තියෙන්නේ. හැබැයි මෝහය අවිද්‍යාව කියන නීවරණය සංයෝජන අපි ළඟ තියෙනවා. ඒ මොකද්ද? ඇහැට රූපයක් දකින අවස්ථාවේදී අපි හිතන්නේ බාහිර මේ මොහොතේ තියෙන රූපය තියෙන ශබ්දය තමයි මට පේන්නේ මට ඇහෙන්නේ කියලා. ඒකෙන් කියන්නේ රූපයක් නැහැ කියලා නෙමෙයි මේ කියන වරදවා තේරුම් ගන්න එපා. රූප ශබ්ද ආදී සජීවි වෙනවා වෙන්නේ විපාක මට්ටමේදී කර්මදාය අධ්‍යක් විදියට. හැබැයි ඒක තේරුම් ගන්න මොහොත කියන්නේ රූපේ නිරුද්ධ වෙච්ච මොහොත. එතකොට අපේ ආයතන කුසලතාවය නැත්තම් සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇහැට රූපයක් දකින වෙලාවේදී මේ වෙලාවේ රූපේ නිරුද්ධ වුණා කියලා තේරුම් ගන්න සිටීම. එතකොට ඇහැට රූපයක් පතිත වෙලා විපාක මට්ටමේදී මේක ස්කන්ධ 15ක් තියෙනවා. නාමය සහ චිත්ත කියන පැති දෙකක් තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න අවස්ථාව කියන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. එතකොට මෙන්න මේක දැක්ක ගමන්ම බාහිර රූපයට ආය අසුබ වඩන්නවත් මරණානුසති වඩන්නවත් මෛත්‍රී වඩන්නවත් කෙනෙක් දෙයක් ඉතුරු වෙනවත් නැහැ. එතකොට ඒක දකින්වත් එක්කම අභ්‍යන්තරයේහි නාමයේ පැත්තෙනුත් මේ නාමය සාචිත්තේ නැත්තම් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවේ මේක තේරුම් ගන්නවා. ඒකත් එතනම නිරුද්ධ වෙනවා කියලා තත්ත විපස්සති ඒ ඒ තැනම විපස්සනා කිරීම විදර්ශනා කිරීම තමයි සම්පූර්ණම දහමෙහි පුහුණුව කියලා කියන්නේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. ඔබ ඊටාම බුද්ධිමත් කෙනෙක් නම් ඔබට පුහුණු කරන් දෙන්නේ මෙන්න මේකයි. ඔබ හිතනවා නම් ඔබ වාක් නුවණැති කෙනෙක් කියලා ඊටාම කෙටියෙන් පුහුණු කරන් දෙන්නේ මෙන්න මේකයි. එතකොට වර්තමානයේ තුල හිත තියාගෙන හැම මොහොතෙම ඇහෙන් රූපයක් දකින හැම වෙලාවෙම කනෙන් ශබ්දයක් අහන හැම වෙලාවෙම නාසයට ගඳ සුවඳක් දිවට රසයක් කයට පහසක් හිතට අරමුණක් එන හැම වෙලාවෙම අපිට නිතරම යමක් හිතෙන රූපයකුත් එක්කනේ ඕනෑම දෙයක් බලන්න අපි කල්පනා කරන්නේ රූපයකුත් එක්කනේ නිකන් අවදින් එන වෙලාවේ නෙමෙයි නිදිය ගන්නකොට කීන පේන රූපත් එක්කනේ නේ රූපයක් නැතුව හීනයක්වත් පේන්නේ නැහැ නේ. බලන්නේ හීනෙට රූපය පේන වෙලාවේදී ඒ රූපය පේන්නේ ඇත්තටම තියෙන රූපයද? දැන් ඔබේ හැට පේන ඔබේ මිය ගිහිපු ආච්චි කෙනෙක් නැත්නම් අම්මා සුදෙන් ඇඳගෙන ඇවිල්ලා කියනවා අනේ දුවේ මට පින් ටිකක් දෙන්න. එතකොට ඔබට ඇහැට රූපය පේන වර්ණය පේන වගේ පේනවනේ. කනට ශබ්ද ඇහෙන වගේ පේනවා. ඇත්තටම ඔබේ සුදුරේදී ඇඳගෙන දැක්කේ ඇහෙන්ද චතු විඤ්ඤාණයෙන්ද? දුවේ මට පින් දෙන්න කියලා ඒක ඇඟ ඔබ සෝත විඤ්ඤාණයෙන්ද? නෑනේ බලන්නේ සම්පූර්ණ මනෝවිඤ්ඤාණයෙන් මේ කරන්නේ. එතකොට කලින් මේ දැකපු ආච්චිගේ රූප ටික එකතු වෙලා මේ මනසින් ගොඩනගාගත්තු එකක් ඒ වෙලාවේ. හැබැයි රූපේ නෑ කියන්නේ මනස විතරයි තියෙන රූපයක් නෑ කියලා බුදුදහම කියන්නේ නෑ. එහෙම කිව්වොත් ඒක විඤ්ඤාණවාදී පැත්තට යනවා. රූපයක් තියෙනවා, ඒ රූපයේ හේතු ඇති කලින් හටගෙන නිරෝධ වුණාට පස්සේ මේ මනෝවිඤ්ඤාණයෙන් දකින අවස්ථාව තමයි ජීවිතය කියන්නේ. එතකොට කියන තුනේ සම්පූර්ණ ධර්මයේ පුහුණුව කියලා කියන්නේ ඔබට යම් කිසි දෙයක් මතක් වෙනවා නම් කිසියම් අවස්ථාවක ඒ මතක් වෙන හැම අවස්ථාවෙදීම දැස්ස වෙන්න සතිමත් භවයෙන් ඉන්න මේ මම දකින රූපේ නිරුද්ධ වෙච්ච රූපය ඒක මම තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන් මනෝවිඥාණයෙන් ඒක තේරුම් ගන්න මොහොතෙහි ඊට පාදක වෙච්ච ස්කන්ධාසාදී ආයතන රූපාදී අරමුණු ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතකයි මනසින් දකින්නේ කියලා දැක්ස වෙනවා. මෙන්න මේක තමයි සම්පූර්ණම ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන පුහුණුව කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට උපරීම සිත තියා ගැනීම තමයි දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන්නේ. මෙන්න මේක ජීවිතය තුළ දිගහැරෙන මාගල වගේ නැත්තම් මැත් එක තමයි ආරස්නගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව වායාම, සති සමාධි කියලා මෙන්න මේ කරුණවට පුළුවන් තරම් බැලන්ස් කර කර ඒ අටම බැලන්ස් කරන සතියෙන් සහ විශේෂයෙන්ම සම්මා දිට්ඨියෙන් බැලන්ස් කරමින් මෙන්න මේක උපරිම මට්ටමින් පවත්වා ගන්න එක තමයි ධර්මයේ පුහුණුව කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ දර්ශනය මුලින් ඇති වෙන්නට ඕන මේ විෂන් එක කොහොමද දුක හටගන්නේ, කොහොමද නිරුද්ධවන්නේ? ඇත්තට රූපයක් දකින අවස්ථාවේදී ඔබ හිතනවා නම් මේ මොහොතේ පේන රූපේ මා දකින්නේ කියලා ඒ තුළ ඉඳලා ඔබට පිනක් කරගන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්. හැබැයි ඒ පුණ්‍යාභි සංඛාර කරත් ඒක ඇති වෙන්නේ අවිද්‍යා පත්‍යා සංඛාරා කියන මේ පටිසම්පාද චක්‍රය තුල ඉඳගෙන අපි ඒක කරන්නේ. ඒක එකපාර නොකර ඉන්න කියලා බුදුදහමේ කියන්නේ පින වර්ණා කළා තියෙනවා. මා පුඤ්ඤස්සභායි කියලා කියනවා. පිනට බය වෙන්න එපා කියලා කියනවා. ඒ ලෞකික පින අපට අවශ්‍යයි, ලෞකික කුසලිය අපට අවශ්‍යයි. ඒ කුසලයෙන්, ඒ ලෞකික කුසලයෙන් තමයි ඔබට අද මේ පහසුකම් දෙක ලැබිලා තියෙන්නේ. ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ඒ උකහාගත්තු පිනෙන් තමයි. හැබැයි ඒකෙන් විතරක් නිවනටපත් වෙන්න බෑ. දුකෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන නම් එමත් ඉඳගෙන ඊට ඉහළ ස්ථානයේ සිට තියාගන්නට ඕන. අන්න එතෙන්ට හිත තියන්න කලින් අපි හැකිතාක් දුරට සීලය ආරක්ෂා කරන්න ඕන. විශේෂයෙන් පංචශීලය උපරිම ලෙස තමගේ ජීවිතය තුළ පාත්‍රා ගන්න. මේ පංචශීලය තමයි ලොකු රැකවරණයක් ලැබෙනවා. එනිසා මේ හැම කාරණයක්ම අපේ ජීවිතේට ලොකු පිටුවහලක් වෙනවා. අන්නේ පංචශීලයේ ඉන්න ගමන් අපි දක්ෂ වෙන්නට ඕන අප නිතර සිද්ධ කරන පින්කම්. ඔබ සම්බුද්ධ පූජා පවත්වනවා නම් ඒ සම්බුද්ධ පූජාව බුද්ධානුස්සති භාවනාවක් බවටම පත් කරගන්නට ඕන. ඔබ ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරනවා නම් ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝානුස්සති භාවනාවක් කරගන්නට ඕන. ඒකෙන් ඔබ දක්ෂ වෙන්නට ඕන සංඝානුසුති භානක් පඩන්න. අනේ මම මේ ආධාර කරපු, මේ උදව් කරපු හාමුදුරුව, මේ ධර්ම මාර්ගයට ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නේද? සුපටිපන්නතාදී ගතිගුණ තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් නේද? අනුත්තරම් පුණ්‍යක්යත්තන් ලෝකස්ස කියලා මට පින්කෙතක් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් නේද? මට මේ සදහමක කියා දෙන ස්වාමීන් වහන්සේ නේද? මේ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලාගෙන් එන මේ ස්වාමීන් වහන්සේලා නේද කියලා මෙන්න මෙතනින් අපි ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒක සංඝානුසති භානක් වෙන්නට ඕන. ඔබ දෙන දාණය ගැන නිතර හිතන්න. ඒක ඡාගානුසති භානක් වෙනවා. ඒ වගේම ඔබ දෙවියන්ට පින් දෙනවා නම් ඒක සාමාන්‍ය පින් දීමක් විතරක් නෙවෙයි, ඒක දේවතානුසති භානක් වෙන්නට ඕන. මෙන්න මේ වගේ සමත භාවනාවක් නිතර හුරු පුරුදු කරන්න. අන්න ඒ සමත භාවනා අතුරෙන් අපේ පින අපේ කුසලය ඉහළටම දියුණු කරගන්න තියෙන උසස්තම සමත භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මේ ගැන පින්නතුනේ අපි හැමදාම කියනවා. හැමදාම කියනකොට ඇත්තට වටින්නෙත් නෑ නේද? නමුත් පින්නතුනේ ත්‍රිපිටකය තුළ බොහෝ තැන් විමසලා බලනකොට පේන දෙයක් තමයි මේ මෛත්‍රිය ගැන පින්නතුනේ විශේෂයෙන් දක්වලා තියෙනවා. මේක සරල දෙයක් නෙවෙයි. ඒ වගේම මෛත්‍රී භාවනා ගැන ඔබ අහලා දැනගත්තු දෙයි ඔබ පුහුණු කරනකොට ලැබෙන එක්ස්පීරියන්ස් එකයි අතර ලොකු පරතරයක් තියෙනවා. අපි අහපු එක පුහුණු කළ බලන්න පින්නතුනේ. දවසට අඩුම ගන්න විනාඩි 5 ගානේ සීල සත්ත්ව සෝපත්ත්වා කියලා පුහුණු කරන්න. ඒ පුහුණු කරන ගමන් තවත් වෙන එකනේ දෙන්නේ තමන්ගේ දරුවා කෙන හැඟීමෙන් බලන්න හුරු වෙන්න. ඔබේම දරුවා දෙස බලන ආකාරයෙන් ඔබට කී දෙනෙක් දිහා බලන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. මෙන්න මේ මට්ටමට ආවට පස්සේ තමයි ඔබ නිවන් දොරට ඔබට ඇරෙන්නේ. මේක පින්නතුනේ ධර්මයේ තුල සඳහන් වෙනවා. යන්තං සන්තං පදං අවිසමෙච්ච සබ්බේ සත්තා බාධු සුඛිතත්තා සීල සත්තු සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාව නිතර වඩන්න යම් ශාන්ත පදයක් යමදී නම් කොයි මට්ටම කරා මේක දිනු වෙන ඕනද? මාතා යතානි යම් පුත්තම් ආයුසායක පුත්ත මනුරක්කේ. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා කෙරේ දක්වන ආදරයෙන් සෙනෙහසින් ලෝකේ අනිත් අය දෙස බලන හුරු වෙට. මේකට පින්නතුනේ මට්ටමට එන එක ලේසි නෑ. නමුත් මේක ටිකෙන් ටික සමීප වෙනකොට ඔබට ඔබේ ජීවිතේ වෙනස ඔබටම දැක ගන්න පුළුවන්. ඔබ කොච්චර ගුණවත්ද, සිල්වත්ද, දන් දෙන කෙනෙක්ද කියලා හාමුදුරුවන්ගෙන් සහතික අවශ්‍ය නැහැ. හාමුදුරුවන්ගෙන් රෙකමෙන්ඩේෂන් අවශ්‍ය නැහැ. ඔබ මෛත්‍රියෙන් ඉහළට යන්න ඔබේ කොච්චර ලෝභකම් අඩු වෙනවද? කොච්චර ඔබේ රාගය අඩු වෙනවද? කොයිතරම් ලෝභකම, කොයිතරම් ඊර්ෂ්‍යාව, මාන්නය, ආඩම්බරකම, කලබල ගතිය මේ කොච්චර දේවල් ඔබේ අඩු වෙනවද කියලා බලන්න පුළුවන්. දැන් බලන්න ඔබේ අලුත් උපදෙච්ච ළමයෙක් නැත්තම් කුඩාම කාලේ උපදෙච්ච ලස්සන ළමෙක් දිහා බලන්න. ඔබේ දුව පුතා මාස කිහිපෙන් අවුරුද්දක් දෙකක් යදි ලස්සනට නිරෝගීව දරුවෝ ඉනකොට ඒ දරුවා ළඟ ඔබ කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න. ඔබ හරියට සිල්ගත්තු කෙනෙක් වගේ නේ. ඔබ හරියට මාර්ගඵලලාභී කෙනෙක් වගේ තමයි දරුවා ළඟ දින්නේ නේ. ඔබේ ලෝභකම් තියෙනවද? ඊර්ෂ්‍යාව තියෙනවද? දරුවෝ කෙරෙහි රාගයක් තියෙනවද? මාන්නයක් ඇති වෙනවද? දරුවා ළඟදී ඔබ ආඩම්බරද? ඔබ කලබලද? වැඩිම දියත් තියා ඔබ කලබලවත් නැහැ පිනතුනේ. ඔබේ ඇඟට මදුරුවෙක් වැහුවත් ඔබ මදුරුවත් එලවන්නේ නැහැ දරුවෝ කලබල වෙයි කියලා. ඔබේ දරුවා කාමරේ ඉන්නකොට ඔබ දොර වහන විදිය දන්නවනේ නේ දරුවා හැරේ කියලා. හිමින් සැරේ දොර ලොක්කක වහන්නේ නේ. ඔබ සිල්ගත්තු කෙනෙක් වගේ නඩනේ. අන්න බලන්න පින්නතුනි මේ මට්ටමට හිත දිනු කරන්න කියන්නේ මේක වෙන දෙයක් නෙමෙයි මේ. එතකොට අපිට ලෝකය මේ වගේ ලෝකයේ දේශ බලන්න අපි හුරු වෙනවා තින්. අපේ වෙන පරිවර්තනය බලන්න. අර වගේ දරුවේ කියන තැනදී ඔබ අනිත්‍ය ගැන විවේචන කරනවද? අහවලමට මෙහෙම කරා මෙහෙම කළා වෙනයි විවේචනය කරනවද ඔබ? ඔබගේ මොනව හිතේ තිබුණත් ඔබ ඒ මොනවා කරත් නොගිය කිව්වත් හොඳ ලස්සන වචනයක් කතා කරන්නේ. හොඳ ප්‍රියමනාප වචනයක් කතා කරන්නේ. ඔබ පොඩ්ඩක්වත් කලබල නැහැ. ඔබ එතන ඇවිදින්නේ හරියට සක්මන් භාවනා කරනවා වගේ දරුවෝ ළඟදී ඇවිදින්නේ ඔබ. ඔබ දරුවෝ ළඟදී ඉන්නේ සිල්ගත්තු කෙනෙක් වගේ. බලන්න පින්වත්නි බුදුහාඳුර මේව නිකන් නෙවෙයි දේශනා කළ තියෙන්නේ. මේත් එක අපේ අභ්‍යන්තර ජීවිතයේ විශාල පරිවර්තනයක් වෙනවා පින්නතුනි. කොයිතරම් අපි ජීවිතවලට ගරු කරනවද? කොයිතරම් අනිත්‍යගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරනවද? කොයිතරම් අනිත්‍යයට කරදරයක් බාධාවක් නොවන විදිහට අපි වාසය කරනවද බලන්න. ඒ විතරක් නෙවෙයි මෛත්‍රිය නිකන් මෛත්‍රියක් නෙවෙයි. ඒක බ්‍රහ්ම ලෝකේ කරා යන මෛත්‍රියේ විහරණයක් විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇතම් අවස්ථාවලදී වෙනත් ආගමිකයෙක් කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේත් මෛත්‍රිය දේශනා කරනවා අපේ ආගමෙත් අපේ මෛත්‍රී මෛත්‍රී විහරණය මෛත්‍රී ධ්‍යාන අපේ ආගම තුලත් කියනවා කියලා කිව්වා. ඒ නිසා අපි දෙගොල්ලම සමානයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ අපි දෙගොල්ල සමාන නෑ. අපි දෙගොල්ල මෛත්‍රිය වැඩුවට අපේ වෙනසක් තියෙනවා. දැන් සමහර අය කියනවා දැන් පංචශීලය අපේ ආගම විතරක් නෙවෙයි වෙනත් ආගම්වලත් තියෙනවා කියලා. පංචශීල විතරක් නෙවෙයි පින්නතුනේ දානය ගත්තා බුදුහම දේශනා කරන දානම් බික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම්. දානියත් වෙනත් ආගම්වලයි සත්පුරුෂ ලෝකයේ පුහුණු කරනවා. සීලෙන් ප්‍රගුණ කරනවා. ඒ සීලය බුදුදහමට එද්දී සම්මා දිට්ඨියෙන් අර්ථවත් වෙලා සම්මා සංකල්පයෙන් හදවත උණුසුම් වෙලා සම්මා වාචා කම්මන්ත ආජීවයෙන් තමයි ලෝකයේ තුලට ඉදිරිපත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි සීලය සමාධි සමාත්‍රික සීලයක්. ඒ සීලය ප්‍රඥාව අනුසු වෙච්ච සීලයක්. මෛත්‍රියත් එහෙමයි. මෛත්‍රිය හුදේ මෛත්‍රී විහරණය සඳහා පමණක් නෙවෙයි. ඒ මෛත්‍රියේ බුදුදහමේ කියන්නේ විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් කියලා. විවේකයේ මුසුවෙච්ච විරාගයේ මුසුවෙච්ච නිරෝධය හේතුඵල ධමයේ නිරෝධය දකින මෙන්න මේ දර්ශනය ඉලක්ක කරගත්තු මෛත්‍රියක් තමයි බුදුදහම තුළින් විස්තර කරන්නේ. එනිසා පින්නතුනි ඔබ සමාදන් වන සීලය අප සමාදන් වන සීලය සීලෙන් නවතින එකක් නෙවෙයි. ඒ සීලය සමාධි සංවර්ධනික සීලයක් වෙන්නට ඕන. ඒ සීලය නිතරම සමාධියට බර වෙච්ච සමාධිය වඩන උපකාරී වෙච්ච සීලයක් වෙන්නට ඕන. චිත්ත සමාධිය සමත භාවනා වඩනකොට තමයි පින්නතුනි ටිකෙන් ටික කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙන්නේ. අස්කන්නාසාදී ඉන්ද්‍රිය පිනව නැති නාසාව ටිකෙන් ටික අඩු වෙනවා. ව්‍යාපාදේ අඩු වෙනවා. ඒ වගේ තීන මිද්ද තමන්ගේ සිතේ සහ කැස්සිකවල තියෙන දුර්වල ගතිය, කම්මැලි ගතිය අඩු වෙනවා. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු ස්වභාවය. කුක්කුච්චය කියන්නේ කරන්න බැරි වෙච්ච කුසල සහ තමන් ගැතින් සිදුවෙච්ච අඩුපාඩු ගැන හිතන එක. සමතයක් වඩනකොට මේවත් අඩු වෙලා යනවා. දැන් අපි ළඟ තියෙන නිතරම හිතට පීඩාගෙන යන කාරණාවක් මේ දෙක. අපිට බොහෝ වෙලෙ හිතෙන්නේ රාග දේශ දෙකෙන් හිතට පීඩා වෙන්නේ කියලා නේද? නමුත් වෙනතුනේ ඊටත් වඩා සියුම බලනකොට අපේ හිතට පීඩාගෙන දෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි උද්දච්චය සහ කුක්කුච්චය කියන මේ නීවරණ දෙක. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු ස්වභාවය. සිත එක අරමුණකට තියාගන්න බෑ, විවිධ අරමුණු කරා හිත දුවනවා. අන්න ඒකට තමයි සතිපට්ඨානයේ සතිමත් බව නැත්නම් අදිමොක්කය කියන එක අපි පුහුණු කරන්නේ. වර්තමානයේ තුල එක අරමුණක හිත තියාගෙන වැඩේ දානවා. ඒකෙන් අර උද්දච්චය අඩු වෙනවා. අන්න ඒ වර්තමානයේ තුල හිත සතුටෙන් තියෙනවත් එකම තමන් අර අතීත අන්තයෙන් ටිකෙන් ටික අඩු වෙනවා. අතීතයේ අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක එච්චර හිතෙන්නේ නැහැ. ඒයකට හේතුව. ඊට වඩා මේ වර්තමාන මොහොතේ සමතේ දිනු කිරීමේ සතුට තමන දැනනවා. වර්තමානයේ සතුට දකිනකොටම අර හිත චිත්ත පීඩාව අඩු වෙනවා. තමන්ගේ අතින් සිදුවෙච්ච අඩුපාඩුකම් කරන්න බැරි වෙච්ච හොඳ දේවල් මේ පිළිබඳව යම් සිහිතේ විවිසල ගතයක් තියෙනවා නම් විවිසර ගතියක් තියෙනවා ඒක අඩු වෙලා යනවා. බලන් පින්නතුනේ සාමාන්‍යයට විතරක් නෙවෙයි බලන අඟුලිමාල ගැනි අයටත් මෙන්න මේ ඇතිවෙච්ච චිත්ත පීඩාව දුරු කරන්න මේ මාර්ගය හේතු වුණා. අඟුලිමාල කොයිතරම් මිනිස් ඝාතනයක් කරාද? එවින කෙනෙකුටත් අර චිත්ත සංතාපයෙන් දුර වෙන්න පුළුවන් වුණා නම් මේ ධම්මකට ඇවිල්ලා අපිට බැරි වෙනවද? අපිට අනිවාර්යෙන් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා පින්නතුනේ අජාසත් රජතුමා කොයිතරම් බරපතල අකුසල සිද්ධ වුණාදනේ? අර බුදුහාඳුරණේ කරපු සත්කාර සංග්‍රහණය කරපු උපස්ථාන බුද්ධානුස්සති භාවනාව ශ්‍රද්ධාව මෙන්න මේ වගේ කරුණු තුළින් අර පিত্রුඝාත කකුසලයක් යම් කිසි මට්ටමකට යටපත් කරගන්න පුළුවන් වුණා මේ ජීවිත කාලය තුළ. ඒ තරක් නෙවෙයි මරණයෙන් මත්තේ අපාගත වෙන පල්ලයට මේ අනතිමිත තැනින් යම් කිසි මට්ටමකින් මිදලා යම් කිසි මට්ටමකට උඩට එන්න පුළුවන්කම ලැබුණා. ඒ තරම් ඔහු කුසලයේ තුලින් මේ අකුසලයට පත් කළා. ඉතින් එච්චර බලපතර අකුසල අපි කායිමත් නැන්නේ සිද්ධ වෙලානේ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේ ධහම තුලින් අපේ ජීවිතය සඵල කරගන්නට පුළුවන්. ඒ නිසා මෙන්න මේ සමත කමඨහනක් සමත අරමුණක් විශේෂයෙන් මෛත්‍රී චින්තාව ඒ වගේම බුදුබණ භාවනාව මේ ආදී කරුණු ඔස්සේ අපි ගිහිල්ලා විශේෂයෙන්ම සතිපට්ඨානය භාවිත කිරීම. අද අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක අතකින් මේ ධර්මයේ තියෙන ගුණ සහ අනිත් අතින් මේ ධර්මයේ ඉහළම පුහුණු වන සතිපට්ඨානය සතර සතිපට්ඨානයත් ඒ වගේම අවසානයේදී අපි ආනාපාන සති භාවනා ගැනත් කරුණ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා ධර්මයේ ගුණ පින්නතුනි අප අහන ශ්‍රවණය කරන පිළිපදින ගෞරව දක්වන බුදුරජාණන් වහන්සේ අනාවරණය කරගත්තු මේ ධර්මයේ ස්වභාවය ධර්මයේ කියන පින්නතුනි ලෝකයේ සැබෑ යථාර්ථය නැත්නම් අපට ජීවිතයේ සතුට ලබන්න තියෙන මාවත අපි ජීවිතේ යමක් කළා සතුට ලබනවා නම් අන්න ඒ සඳහා තියෙන සාර්ථකම ඉක්මම්ම ක්‍රමය තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. අපි ජීවිතයේ සතුට ලබන උපාදේවල් කරනවා. හැබැයි පින්නතුනි ඒකේ ලක්ෂණය තමයි අපේ ජීවිතයේ කරන්නේ සතුට හොයන එක කරන්නේ පින්නතුනි. ජීවිත කාලයක් පුරාම අපි කලේ සතුට හොයන එක. අපි ඇත්තටම සතුට වින්දේ නැහැ පින්නතුනි. අපි ඒ නිසා තමයි හැමදාම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අපි කිසි කෙනෙක් අද දින සාර්ථක වේවා, අද හොඳ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ නේද? අපි බොහෝ දිනක් ඉගෙන කියාගෙන, රැකිරක්ෂා කරලා, දරුවෝ හදලා විතරක් නෙවෙයි, බෝධි පූජාවක් තිබ්බත් ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. පින්නතුනි හෙට දවස එනවාද? ඒක අර බාලගිරි දෝෂය වගේනේ. අද නොවේ හෙට කියලා අර උරුවන්සේ ගහලා තියන නේද? දරුවෝ පොඩි කාලේ. ඒ හෙට දවස කවදාත් එන්නේ නැහැ. එතකොට අපි ජීවිත කාලයක් මොකද කළේ? සතුට වින්දද සතුට හොයාගෙන ගියාද? සතුට හොයාගෙන ගිය පින්නතුනි ඇත්තටම. අන්න ඒ ආපු මහා වේගවත් ගමන නවත්තලා අපි සතුට විඳින්න පටන් ගන්නේ ධර්මයේ පුහුණුවට ආපු මොහොතේ ඉඳලා. නැත්තම් මෛත්‍රී භාවනාව සහ සතිපට්ඨානය නැත්තම් සමත විදර්ශනා දෙක පුහුණු කරන මොහොත තමයි අපේ සතුට විඳින මොහොත. ධර්මයේ සඳහන් කරනවා මණ්ඩපේ යමිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං කියලා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය රැකීම ධර්මයේ පිළිපැදීම හරියට මිහිරි බීමක් පානය කිරීමක් වගේ කියලා. මේ පැණි බොන වගේ කියලා කියනවා. ධර්මයේ හැසිරීම මේ පැණි බොන වගේ කියලා කියනවා. විනාඩි දෙකක් පින්නතුනේ මෛත්‍රී භාවනා කරලා බලන්න. විනාඩි දෙකක් බුදුහාඳුරෝ සිහිපත් කරලා ලස්සන බුද්ධ ප්‍රතිමාවක් ඉදිරි පිට ඉන්නවා කියලා හිතලා අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතවාදී වශයෙන් මෙනෙහි කරන්න බලන්න. අපට ජීවිතයේ සතුට ලැබෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ ආධ්‍යාත්මික සතුට නිසාම අපේ කායිකවත් තපව නිරෝගී වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට එන්න තියෙන අකුසල විභාග තියෙනවා නම් ඒව හුවා දුර්වල වෙල යනවා මෙන්න මේ අපේ තියෙන බලවත් කුසලයේ නිසා. ඒ විතරක් නෙවෙයි අප වටා පිටාවේ තියෙන බොහෝ දේවල් අපේ යහපත අනුව හේතුඵල සිද්ධාන්තය මත මේව සකස් වෙනවා පිණිසද. ඒ නිසා අපට පහසුකම් ටික ලබා දෙන අපි විතරක් නෙවෙයි අපේ වටා පිටාවේ ඉන්න හොඳ වෙන්නට ඕන. අන්න ඒ ටිකක් කිසියම් ප්‍රමාණයකින් යහපත සලසා දෙනවා අපි මේ ධහම තුල හැසිරෙනකොට. එතකොට මෙන්න මේ සමතිය තුලින් කරන්නේ මොකද්ද? අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නිවරණ යටපත් කරන එක. අන්නේ යටපත් කරලා ඉන්නකොට අපි මේ ගමන් මගේ තවත් පියවරක් ඉදිරියට යන්නට ඕන. ඒ තමයි දුකේ හට ගැනීම හා Nirodhe කොහොමද වෙන්නේ කියන එක ගැන අපි දැනගන්නට ඕන. වෙනත් විදියකින් කියනවා නම් සම්මා ආජීවයයි මිච්ඡා ආජීවයයි කියන දෙක තේරුම් ගන්නට ඕන. මොකද්ද සම්මා ආජීවය කියන්නේ? මොකද්ද මිච්ඡා ආජීවය කියන්නේ? සම්මා ආජීවය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ලෝකෝත්තර වශයෙන් සහ ලෞකික වශයෙන් කියලා. අන්නේ ලෞකික වශයෙන් ගන්න සම්මා ආජීවය ඇත්තෙම අපට පින්කම් කරලා අපි කුසලයක් කරත් ආනෙන්ජාවි සංඛාර විදියට ධාන වඩල කුසලයක් කරත් ඒකත් බුදුදහමේ අයිති වෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සිද්ධාන්තයට. ඒ මොකද්ද? ඒ තමයි අපි ඇහැට රූපයක් දැකලා අන්නේ දකින රූපයට අපි යහපත කරනවා නම් මේ මොහොතේ තියෙන රූපයක් කියන පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ගත්තත් ඒකෙන් පුණ්‍යාභි සංඛාරයක් සිද්ධ වෙනවා. හැබැයි ඒ පුණ්‍යාභි සංඛාරය සිද්ධ වුණත් ඒකේ පදනම තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන தත්ත්වය. ඒ මොකද්ද? ඇයි ඒකට හේතුව? මොකද්ද මේ අවිද්‍යාව? අපි හිතන් ඉන්නේ, අපි දකින්නේ මේ මොහොතේ ඉන්න පුද්ගලයේ මේ මොහොතේ තියෙන දෙයක් කියලා. අපි අර ස්පර්ශ සමුදයන් තියෙනගෙන තමයි අපේ මේ ලෝකයේ යම් කිසි ලෞකික කුසලයක් කරනවා නම් කරන්නේ. ඒක අර නියත මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව වැරදි දෙයක් නෙමෙයි, හොඳ දෙයක්. ඒක අපි මුලින් කරන්නට ඕනේ. දැන් මේකෙන් කියන්නේ තින්කම් කරන්න එපා, අම්මට තාත්තට සලකන්න එපා, ඒව නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ ඒ ලෞකික කුසලයේ සිද්ධ කරන ගමන් අපි ඊටත් වඩා ඉහළ තැනක හිත යොදවන්න දහම් විවරණය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අවිද්‍යාපච්චා සංඛාරා කියලා කියන්නේ මේ මොහොතේ බාහිර රූපයක් තියෙනවා කියලා හිතලා ඒකට අපි ලෝභ කරනවා නම්, ද්වේෂයක් ඇති කරනවා නම් ඒක අපුඤ්ඤාවි සංඛාරා. ඒ රූපේ මෙනෙහි කරලා අපි අනේ මේ හොඳ කෙනෙක්, යා සුවපත් වේවා, නැත්නම් යාගේ ශරීරය මරණයටපත් වෙනවා, යාගේ ශරීරය හැදිලා තියෙන සතර මහා භූත රූප වලින් යා සුවපත් වේවා, මේ වගේ කරුණක් අපි මෙනෙහි කරනකොට අපට පුඤ්ඤාවි සංඛාර සිද්ධ වෙනවා. හැබැයි සිද්ධ වුණත් අපි අවිද්‍යාව මත පිහිටලා මේක කරන්නේ. අවිද්‍යාව මත පිහිටලා කරන දේ හිවිපාක විදියට අවිද්‍යාපක්ඛ සංඛාරා, සංඛාරපත්‍ය විඥානම්, විඥානපත්‍ය නාම රූපම්, නාම රූපපත්‍ය සලආයතන, පස්ස වේදනා, වේදනාපත්‍ය සංහා, සංහාපත්‍ය උපාදානම්, උපාදානපත්‍ය භව, භවපත්‍ය ජාති, ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එතකොට මේ මොහොතේ බාහිර රූපය ඇතයි කියලා ඇස දැල්වලා බලන ෂණික මොහොතෙන් පරිසම්පදයන් පිටි ඔක්කොම කිලාසන්. ආයි මැද කොහෙවත් නැවතීමේ ලකුණු නැහැ. ස්ටොප් සයින් නැහැ. ඒ තරම් වේගයෙන් මේ සිත ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ධර්මයේ පුහුණුව කරනවා කියලා කියන්නේ අන්නේ අවිද්‍යාසගතව යන සිතවිලි වැල්වල ප්‍රමාණය ටිකෙන් ටික අඩු කරන එක තමයි ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. එතකොට සිතක් හටගත්තොත් ඒ චිත්ත වීතිය ඒ ඔස්සේම ගමන් කරනවා. අපි කරන්නේ ටිකෙන් ටික සතිපට්ඨානෙ වඩමින් මෙන්න මේ අවිද්‍යාව පැත්තට යන කාලය ටිකෙන් ටික අඩු කරන එකයි කරන්නේ. කල්ලකල්ල යම්සි දවසක අපට පුළුවන්කම ලැබෙනවා දිත්තේ දිට්ටමත් මට්ටමට මේ මොහොතේ දකින්න කොටම රූපේ නිරෝධය දකින්නට සහ ඒ විතරක් නෙවෙයි ප්‍රිය රූපයක් දැකලා ප්‍රිය විදියට මෙනෙහි කරන්නත් අපි දක්ෂ වෙනවා. ප්‍රිය රූපේ දැකලා අප්‍රිය විදියටත් පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. නොපිළිකුල් දේ පිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ දෙකම දුරු කළා වුණනම් උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. ඒ මට්ටමට අපි හිත දියුණු කරන අනාගතේ එතෙන්ට යන්නේ අපි ටිකෙන් ටික පියවරෙන් පියවර එකපාර යන්න පුළුවන් කමක් නෑ අපට. එතකොට මෙන්න මේ ගමනේදී වෙන්නේ අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන ගමන බුදුදහමේ සඳහන් කරන්නේ මිච්ඡා ප්‍රතිපදාව කියලා. අවිද්‍යාව තුල ඉඳගෙන කර්ම රැස් කරන ස්වභාවය. එතකොට අපි මුලින් කරන්නේ අර අකුසලනේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ටිකෙන් ටික පින්කම් කරගන්නවා. ඔබ දන් දෙනකොට, අමඩ කාතර සලකනකොට අර හිතේ තිබිච්ච නීවරණ ටිකෙන් ටික අඩු වෙනවා. හැබැයි අවිද්‍යාව දුර වෙලා නැහැ. අන්නේ අවිද්‍යාව දුර වෙන මොකද කරන්න ඕන? සම්මා පටිපදාවට එන්න ඕන. සම්මා පටිපදාව කියන්නේ මොකද්ද? අවිඤ්ඤායත්වයේ වාසයේ සිවිරාග නිරෝධහා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහා විඥාන නිරෝධෝ විඥාන නිරෝධහා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ගිහිල්ලා භව නිරෝධහා ජාති නිරෝධෝ ජාති නිරෝධහා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධන්ති කියලා මෙන්න මේ මුළු පරිසම්පාද චක්‍රයෙන්ම අවිද්‍යාවෙන් ඉඳන්ම දුර වෙන මාවතට අපි එනවා. අන්නේ මාවතට කියන්නේ මොකද්ද? ඒ මාවතට කියන්නේ සම්මා පටිපදාව කියලා. අන්නේ පටිපදාව තමයි ආරසණික මාර්ගය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආරසණික මාර්ගයේ හැම කල්ලිම රකින්න බෑ පින්නතුනි. මේක බුද්ධෝත්පාද කාලයක සුගතියක් ලැබපු හොඳ බුද්ධියක් තියෙන ශන සම්පත්තිය තියෙන කෙනෙකුට විතරක් ලැබෙන අවස්ථාවක් මේක. අනේ දුර්ලභ අවස්ථාව බලවගෙන තියෙනවා. ඔබට බුද්ධිය තියෙනවා නම් අපි හැම දිනෙකම වාසනාවන්තය පිනතුනි. ඒකෙන්දී අපි කොච්චර බුද්ධිමත්ද, කොච්චර අපි දුප්පත්ද, කොච්චර වයසට ගිහිල්ලාද, කොච්චර රූප සම්පත්තිය අඩුවෙද වැඩිද ඒව කිසි දෙයක් අපට අදාළ නැහැ. ඒක නා කාන්තාවක්ද, පිරිමි කෙනෙක්ද ඒක අදාළක් නැහැ. මෙන්න මේ ධර්මය ඔබට ඇහෙනවා නම් ඒ ඇහෙන මොහොතේ ඔබට හරියට නෝනින් එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔබේ සියලුම සුසුකම් මේ වෙලාවේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඔබට මේ ධර්මයෙන් කිසියම් දුරක් ඉදිරියට යන්න පුළුවන්. ඔබ කාන්තාවක් වුණත්, පිරිමි කෙනෙක් වුණත්, දුප්පත් කෙනෙක් වුණත්, පොහොසත් කෙනෙක් වුණත්, ඉහළ කුලයක හිටියත්, පහළ කුලයක හිටියත්, ඔබේ දරුවන් උගත්ව හිටියත්, නූගත්ව හිටියත් ඔබට දරුවෝ හිටියත් නැති වුණත් මේ කිසිම දෙයක් ඔබට අදාළ නැහැ. ඔබ ධර්මයේ ළඟදී බොහොම පොහොසත් කෙනෙක් ඔබ. ඔබ ශ්‍රණ සම්පති ලැබුවා කියන්නේ ඔබ අබුද්ධෝත්පාද කාලයක සක්විති රජ කෙනෙකුටත් වඩා ඔබ භාග්‍ය සම්පන්න කෙනෙක්. ඒක නම් වාසතුරට පත් වෙන්න. අබුද්ධෝත්පාද කාලයක ධර්මයක් නොතිබෙච්ච කාලයක සක්විති රජ කෙනෙක් වෙනවට වඩා බුද්ධෝත්පාද කාලයක ෂණ සම්පත්තියක් ලැබපු විශේෂයෙන් හොඳ බුද්ධියක් ලැබපු අපි හුඟක් වාසනාවන්තය පේනතුනි. හැබැයි මේ වාසනාවන්ත බව තීරණය කරන්නේ මෙන්න මේ දහම් පණිවිඩය හරියටම අසහා දැනගන්නට ඕන. ඒ වගේම ඒ ඇහෙන වෙලාවේදී ඉතාම සියුම් නුවණින් ඉන්නට ඕන. එහෙම නැත්නම් ඉතින් ආන්නේ කලින් අහපු මනක්ම තමයි. ඉතින් ඔක සාමාන්‍යයෙන් අපි මෙච්චර කලහල තියෙනත් ඕකනේ. එහෙම කියලා හිතලා ආයෙත් තිබ්බ මට්ටමට වෙන වෙනසක් එන්නේ. නමුත් ඒ ආහන ධර්ම දේශනාවේ තියෙන සුවිශේෂී සත්‍යයේ නුවණින් තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා ඊටාම සියුම් නුවණ, ඒ වගේම සිහියක් වර්තමානයේ තුල හිත පිහිටුවා ගැනීමක් අවශ්‍ය වෙනවා. අන්නේ ධර්ම තුල පෙනුතුනි සම්මා දිට්ඨිය මෙන්න මේ දැක්ම කියන එක විශේෂයෙන් වැදගත් වෙනවා. අපි මුලින්ම සඳහන් කළේ ඒක. ඇහැට රූපයක් පේනකොට ඔබ ඉන්නේ මිච්ඡා පටිපදාවේද සම්මා පටිපදාවේද කියලා බලන්න. මෙන්න මේක තමයි තමන්ගේ සාර්ථකත්වයේ බලන ප්‍රධාන මිනුම්දණ්ඩ. ඇහැට රූපයක් එනකොට ඔබ රූපයන්තයේද ඉන්නේ නැත්නම් නාමයන්තයේද, ඇතුලේ මනසේ පැත්තෙන්ද ඉන්නේ නැත්නම් මේ දෙකෙම දුර වෙලා ප්‍රඥා පැත්තේ ඉන්නේ කියලා බලන්න. රූපේ පැත්තේ ඉන්නවා කියන්නේ ඇහැට රූපයක් පේනකොට මේ බාහිර රූපයක් තියෙනවා අනේ ආසෝපත් වේවා කියලා හිතුවත් ඒ රූපයන් තමයි ඔබ ඉන්නේ. ඒ බලන රූපය වෙනස් වෙනකොට ඒ දුක් ටික ඔබ අනිවාර්යෙන් බාර ගන්න වෙනවා. ඒ බාහිර පේන රූපෙට ආදරේ වැඩි තරමට දුකත් වැඩි වෙනවා. ඒ බාහිර රූපය ඔබේ දරුවා, ඔබේ නෝනා, ඔබේ මහත්තයා කියලා හිතන් ඉන්නවා නම් ඒ තරමට ඔබට දුක හට ගන්නවා. අල්ලපු ගෙදර කෙනෙක්, ළමයෙක්, නෝන කෙනෙක්, මහත්තයෙක් කෙනෙක් ලෙඩ වුණාට අනුදුරක් වුණාට ඔබට ගානක්වත් නැහැ නේ. හැබැයි ඔබේ දරුවාට ආදරය කරන පමණට මේ බාහිරෙන් මගේම දරුවාය කියන අවිද්‍යාවෙන් බලපු පමණට සතුරුකුත් තියෙනවා ආසාදයක් තියෙනව නැත්තේ නෑ. හැබැයි ඒක අල්ප ආසාදයි බහු ආදීනොයි. ඒකෙන් සතුටක් විඳින්න පුළුවන්. ඒ සතුට විඳින පමණටම මතක තියාගන්න අනිත් පැත්තෙන් දුක් ටිකක් බාරගන්න වෙනවා. ඔබ සතුට වෙන්නේ අවිද්‍යාව සහගතව නම් යම් රූපයක් ගැන ඒ පමණටම මතක තියාගන්න ඒක වෙන් වෙනකොට වෙනස් වෙනකොට ඔබ කැමති විදිහට නොපවතිනකොට ඒ දුක් ටිකත් ඔබට බාර ගන්න වෙනවා. අනේ මම දරුවට ආදරෙයි දුක් ටික නම් මට එපා කියලා එහෙම හිතෙන්න බෑ කරන්න. දරුවා කියලා බාරගත්තොත් අර බොනස් ටිකත් හම්බ වෙනවා. බොනස් එක නිකන්ම හම්බ වෙනවා. මේ රූපය අපි ගත්තොතින් ගන්නවත් එක්කම ඉතුරු බොනස් ටිකත් අපට නොමිලම හම්බ වෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ කාරණාවලදී බලන්න අපි මේ සඳහන් කළේ අපි ඉන්නේ මිච්ඡා ප්‍රතිපදාවේද සම්මා ප්‍රතිපදාවේද කියලා බලන්න. එතකොට මිච්ඡා ප්‍රතිපදාව කියන්නේ ඇහැට රූපයක් දකිනකොට ඒ පේන රූපේ බාහිර මේ මොහොතේ පේන රූපේ කියලාම දැක්කොතින් අපි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සැකලෙක ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ දකින රූපය අභ්‍යන්තර නාමයන්තෙන් දකින ස්ථිර නාමයක් ස්ථිර ආත්මයක් නැත්තම් සංඥා සංඛාර විඥාන කියන මේ හතර අත්තතෝ සමනපස්සති මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන පමණට තමන් මේ නාමයන්තේ ඉන්නේ. ඒ නිසා රූපයන්තෙන් විතරක් නෙවෙයි මේ දෙන තින බුදුදහමේ හැටියට නාමයන් තිනොත් නිදහස් වෙන වෙනවා. වේදනා සංඥා සංකාර පැතිනොත් නිදහස් වෙන වෙනවා. ඒ නිසා බාහිර රූපයන් තින් නිදහස් වෙනා වගේම ඊට සමගාමීව වේදනා සංඥා සංකාර විඥාන කියන මේ චිත්ත චෛතසික පැතිනොත් නිදහස් වෙනට ඕන. එතකොට මෙන්න මේ දෙපැත්තෙන්ම එක විට නිදහස් කරන දර්ශනය තමයි සම්මා ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට ඇහැට රූපයක් පේනකොටම තමන් දන්නවා බාහිර රූපයක් නිරුද්ධ වෙලා ඒ බාහිර රූපේ නිර්ජභාවය තේරුම් ගන්න මේ මනංච පටිච්ච ධම්මේ චුප්පද්දති මනෝවිඤ්ඤාණං කියන මේ චිත්ත චෛතසික ටික වර්තමාන මේ කර්ම භවයනොත් තමන් ටිකෙන් ටික නිදහස් වෙන උත්සාහ කරන කොහොමද මෙන්න මේ නාමයන්තයක් නැත්තම් මනංච පටිච්ච ධම්මේ චුප්පද්දති මනෝවිඤ්ඤාණං කියන මෙන්න මේ අවස්ථාව මේ වෙලාවේ හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මෙහෙම දකින දකින තමයි රූපං අත්තතෝ සමනපස්සති රූපවන්තං වාත්තානම් අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං ආදී වශයෙන් මෙන්න මේ සක්කාය දිට්ඨියට රූපය ගැන තියෙන ආසාව ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි මේ නාමයේ අන්තයේ අනිත්‍යතාවය මෙහෙම දකිනකොට වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් තියෙන අත්තතෝ සමනිපස්සති වේදනං අත්තවන්තං ආදි වශයෙන් මේ සක්කාය දිට්ඨි සම්බන්ධ මේ කරුණු ටික ටිකෙන් ටික රිලීස් වෙලා යන්නේ මෙන්න මේ නාමයේ අන්තය අනිත්‍යතාවය මේ පැත්තෙන් බලනකොට. ඒ නිසා විදර්ශනාව කියලා කියන්නේ එක පැත්තකින් රූපස්කන්ධය අනිත්‍යතාවය බලනවා අනිත් පැත්තෙන් නාමය නැත්තං වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ හතරේ අනිත්‍යතාවය ඒ මොහොතේම තත්ත්ව විපස්සතේ කියපු විදිහට ඒ මොහොතේම බලනවා බලන්න බලන්න මොකද වෙන්නේ එක පැත්තකින් රූපයන් තෙන් නිදහස් වෙනවා අනිත් පැත්තෙන් නාමයන් තෙන් නිදහස් වෙනවා මෙන්න මේකට කියන්නේ සම්මා ප්‍රතිපදාව කියලා. දැන් බලන්න තමන් ඉන්නේ මිච්ඡා ප්‍රතිපදාවේද සම්මා ප්‍රතිපදාවේද කියලා. දැන් මේ කරුණ ටිකත් එක්ක හොඳට කම්පයා කරලා බලන්න. පින්නතුනි සම්මා ප්‍රතිපදාව සහ මිච්ඡා ප්‍රතිපදාව කියන කාරණා දෙක. එතකොට මිච්ඡා ප්‍රතිපදාව කියන්නේ ඇහැට රූපයක් දකින වෙලාව කනට ශබ්දයක් අහන වෙලාව රූපයේ බාහිර ඒ මොහොතේම තියෙන එක්ස්පීරියන්ස් එක තමන් ගන්නවායි කියලා හිතන එක. නැත්තම් ඒක හිතනකොට මේ හිතන සිත සහ සිතුවිලි ටික මේ මොහොතේ ස්ථිරවම දිගට තියෙන දෙයක් කියලා හිතන එක. ඒකට තමයි මිච්ඡා ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක සම්මා ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් දකිනකොට ඒ රූපේ නිරුද්ධ වෙලා කියලා නෝනෙන් දකිනවා. ඒ කියන්නේ ඇහැට රූපයක් පේනවා කියන්නේ ඇත්තෙන්ම වර්ණ රූපය පතිත වෙන අවස්ථාව නෙවෙයි ඇත්තෙන්ම. ඇහැට රූපයේ අපි පේනවා කියන අද කියන්නේ ඇත්තටම රූපය දැනගන්න අවස්ථාව. රූපය දැනගන්න අවස්ථාව කියන්නේම පින්නතුනේ මනෝවිඤ්ඤාණ අවස්ථාව. ධර්මයේ සඳහන් කරනවා න පංචේ විඤ්ඤාණේ කිංකි ධම්මා පටිවිජානාති අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා. We are unable to recognize or understand anything through five consciousnesses, just contact කියලා. කන්ටැක්ට් කියන පමණයි මේ ආයතන වලින් වෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච ආයතන වලින් ඒක තේරුම් ගන්නේ. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤාය. Everything should be realized by mano consciousness, mind consciousness. අපි හැම දෙයක්ම තේරුම් ගන්නේ මනෝ විඥාන. එතකොට රූපයක් නැහැ කියලා කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. විපාක දායාදයක් විදියට කර්ම දායාදයක් විදියට ඇස රූපය ආදී මේ සතර මහා භූත රූප වල යම් එකතුවක් තියෙනවා. ඒකෙන් අපට වර්ණ රූපය, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටම්බ රූප කියලා මේ රූප අපේ කිසියම් විදියකින් හඳුනා ගන්නවා. හැබැයි ඒක සම්පූර්ණ විස්තරාත්මකව හඳුනා ගන්න මනෝවිඥාණයෙන් ඒ මනෝවිඥාණයෙන් හඳුනා ගන්න අවස්ථාව රූපේ ඊතර නැතුවම නිරුද්ධ වෙච්ච අවස්ථාවක්. ඒ නිරුද්ධ වෙච්ච අවස්ථාව කියලා කියන්නේ ඒක තේරුම් ගන්න අවස්ථාව මනෝවිඥාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මෙහෙම දකිනකොට තමයි බාහිර රූපේ අපි විඥානට්ටි තියක් කරගන්නේ නැහැ. ඒ වගේම වර්තමානයේ හිතවත් අපට විඥානට්ටි තියක් විඥානේ බැස ගැනීමක් වෙන්නේ නැහැ. අපි ප්‍රඥාව තුලම ජීවත් වෙන උත්සාහ කරනවා. අන්නේ ප්‍රඥාවත් එක්ක තියෙන සිතවිලි ටික දිනු කර ගැනීම තමයි සම්පූර්ණයෙන්ම ධර්මය කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් සෝබන චෛතසික ටික දිනු කිරීම. Beautiful mental formations. අභිධර්මයේ සඳහන් වෙනවා සෝබන චෛතසික කියලා. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, චත්‍රමජ්ජතත, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජ්ජකතා, චිත්තුජ්ජකතා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, ප්‍රඥා. චෛතසික 25 ගැන සඳහන් වෙනවා. මේවල තමයි ලස්සන සිතුවිලි කියන්නේ සෝබන චෛතසික කියලා කියන්නේ beautiful mental formations. අපේ ජීවිතේ ලස්සන කරගන්න නම් මේ රූපේ ලස්සන කරගත්තට විතරක්, ලස්සන ඇඳුම් අඳගත්තට විතරක් අලුත් වාහනයක ගියාට විතරක් අපි ලස්සන වෙන්නේ නැහැ. අපි ලස්සන වෙන්න නම් මෙන්න මේ ශ්‍රද්ධාවෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් අවසන් වීම දක්වා ඕ සෝමන චෛසික හැකියතාක් දිනු කරගන්න. ඒ අතරින් ප්‍රධානතම චෛසිකය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව දිනුවත් එකම ඊට අදාළ චෛසික ගානක් පිටුපස්සේ ගමන් කරන පරිවාර විදියට. යතර විශේෂයෙන්ම ඉහළම කුසල චෛතසික දිනු කරගන්න ඉහළම ක්‍රමවේදය තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කිරීම. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී මෙන්න මේ කරුණ ටික අපි විටින් විට ටිකෙන් ටික පුහුණු කරනවා. මේ පුහුණු කරන අංගාට සමබර කරන්නේ සතියෙන්. සම්මා සතිය තමයි මැද ඉඳලා මේ ඔක්කොම පාලනය කරලා උඩට ඔසවන්නේ. ඒ නිසා මෙන්න මේ යට ටිකෙන් ටික දිනු වෙලා එකපාරම කිසියම් මට්ටමකට නීවරණත් යටපත් කරමින් එක තලයකට ඔසවා තමන අවස්ථාවට කියනවා මොකක් කියලාද? සෝතාපට්ටි මාර්ග චිත්තය කියලා. අන්නේ සෝතාපට්ටි මාර්ග චිත්තය අවස්ථාවේදී මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව තියෙන සක්කාය දිට්ඨිය විසි ආකාරයෙන්ම කැඩිලා ගිහිල්ලා විචිකිච්ඡා සීලම්බත පරමාස දුර වෙලා විවිගත කතංකතිය මට්ටමට එනවා. තමන්ට ධර්මයේ ගැඹුරු කරුණු ගැන සැක සංකා දුර වෙලා යනවා. හැම ප්‍රශ්නයක් නැති වෙන්නේ නැහැ. ධර්මයට අදාළ හේතුඵල ධමයට අදාළ සතර පැවැත්මට අදාළ ප්‍රශ්න ටික දුර වෙලා යනවා. ඔහු එක තැනක ඉඳලා තව තැනකට යන්න කිලෝමීටර් කීයක් තියෙද, හැතැම්ම කීයක් තියෙද, අහවල් සීටි එක තියෙන්නේ කොයි ස්ටේට් එකේද, ඒ ප්‍රශ්න අහන්න පුළුවන් ඔහු. ඒ ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේ කියලා කියන්නේ නිවන් මාර්ගට අදාළව, චිත්ත සමතේට අදාළව, ත්‍රිවිධ ශික්ෂාවට අදාළව, පරිසම්පාදයට අදාළ ප්‍රශ්න තියෙනවා නම් ඒව සියලක්ම ඔහුගෙන් විසිරලා යනවා. විසඳිලා යනවා. විතරක් නෙවෙයි, ඊට පස්සේ ඔහු කිසිදු දවසක කල්යාණ මිත්‍රයෙක් මුණ නොගැසුණත් නතේ බාහන් අට්ටමන්නාදියන්ති ඔහු අටවෙනි ආත්ම භාවයක උපදින්නේ. චචාවිඨානානි අබබ්බෝ කාතුම්. කරුණු හයක් ඔහුගේ ජීවිතයෙන් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ. මොනවද ඒ හය? ඒ හය තමයි ආනන්තර කර්ම පහත්, නියත මිත්‍යා දෘෂ්ටියක් කියන මෙන්න මේ කරුණු හය ඔහුගේ ජීවිතයෙන් වෙන්නේ. නතේ බාහන් අට්ටමන්නාදියන්ති ඔහු අටවෙනි භවයක ඉපදෙන්නේ උපරිම වුණොත් අත්වාහතයි ඉපදෙන්නේ. ඊට පස්සේ ඔහු කිසිදු දවසක ධර්ම සාකච්ඡා නොකරත් ඔහුට කන් දෙකක් නොතිබ්බත් ඔහු ආයි සෝවන් මගින් පල්ලෙහාට යන්නේ නැහැ. ඔහු අටවෙනි ආත්ම භවයක ඉපදෙන්නේ නැහැ. ඔහු අරූපාචර බ්‍රහ්මලෝකෙ ඉපදුණත් ඔහු ආත්මවාහතකින් සතර ගමන නිවටපත් කරනවා. ඔහු නැවත ඉපදෙන ආත්මභාව හතම අරූපාචර බ්‍රහ්මලෝක වෙන්න පුළුවන්. එහෙම වුණත් ඔහුට නැවත බණ අවශ්‍ය නැහැ. ධර්මතාවයක් විදිහට ඉතුරු මාර්ගඵල ටික සම්පූර්ණ වෙනවා. මෙන්න මේ සෝතාපට්ටි මාර්ගයේ ඉන්න කෙනා නැවත නැවතත් මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී අනිත්‍ය දුක අනාත්ම ආදී වශයෙන් බලනවා. සතිපට්ඨානය තුළ ඉන්නවා. ආරසංග මාර්ගයෙන් නැවත නැවතත් වඩනවා. වඩනකොට ආයි පාර කරංගාට ආයි දැවැන්ත වේගයකින් ඉහළ තැනකට ඔසවා තියෙනවා. එකම ලෙවල් එකකට නීවරණත් යටපත් කරමින් අන්‍ය අවස්ථාවට කියනවා සකදාගාමි මාර්ග චිත්තය කියලා. අර විෂමව තිමිච්ච මියංගට එක සමතලා ලෙවල් එකකට මට්ටමකට අරගෙන ඔසවා තබනවත් එක්කම ඔහුගේ තියෙන කාමරාග පිටක දෙක හුවා යටපත් වෙනවා. සකදාගාමි මාර්ග චිත්තයත් එක්කම ශනිකව ඊට පස්සේ සකදාගාමි ඵලයටපත් වෙනවා. ඔහුට නැවතුණා ඵල චිත්තයට සම්බන්ධ වෙන පුළුවන්. මෙන්න මේ විදිහටම ධර්මයේ වඩනවත් එක්කම ඔහු තව තවත් ආරසිංහ මාර්ගය තුල මේක සමබර කරමින් උපරිම ලෙස මේ ධහම තුල ඔහු ජීවිතය භාවිත කරනවා. කරනවත් එක්කම නැවත දැවැන්ත වේගයකින් මේ යට තවත් තැනකට ඔසවා තබනවා. ඒකට කියනවා අනාගාමී මාර්ග චිත්තය කියලා. අර ආරසිංහ මාර්ගය අංගාටම නැවත ඉහළට ඔසවා තබපු අවස්ථාව ඒත් එක්කම ඔහු න අගාමී අනාගාමී වෙනවා. ඒත් එක්කම ඔහුගේ ජීවිතයේ ධානාංග අඛණ්ඩව නිරතුරුව පිහිටනවා. ඔහු කාමරාග පටිග කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම අනුසය වශයෙන් දුරු කරනවා. ඔහු නැවත කිසිදාක කාම ලෝකෙට එන්නේ නැහැ. ඔහු බ්‍රහ්ම ලෝකෙන් පලහැට එන්නේ නැහැ. ඔහුගේ ලිංග ભેදේ නැති වෙනවා. බ්‍රහ්ම ලෝකෙට යන අයගේ කාන්තා බ්‍රහ්මයන්, පිරිමි බ්‍රහ්මයන් කියලා නැහැ. ඔක්කොම එක සමානයි. එතකොට අනාගාමී ඵලයටපත් වෙනවා කියන්නේ හෝ කාමරාග පටිඝ කියන මේ සංයෝජන දුරු කළා නැවත ඔහු කාම ලෝකේ නොඉපදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු එක්කෝ මේ ආත්ම භාවය නිවන් දකින්න පුළුවන්, නැත්නම් ඔහු මරණයෙන් පස්සේ ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකේ. ඕ හතරවෙනි ඥානයක් සහිතව ඉපදුනවා. තින් ඕ පංච සුද්ධාවාස ඉපදෙනවා. ඕ මනුස්ස ලෝකෙම ඉඳගෙන නැවත මේ ධර්මයේ විශේෂයෙන් සතිපට්ඨානෙ වඩනවා නම් ඔහු උපරිම උත්සාහ කරමින් මේ ආරසිංහ මාර්ගය අංග තුල සමත විදර්ශනා උපරිම ලෙස පුහුණු කරමින් ඉන්නවා. සතිපට්ඨානෙ මත පිහිටලා ඔහු වරහංගාට ඉතාම දෙවැන්ත වේගයකින් ඉහළම මට්ටමට ඔසවා තියෙනවා. ඒකට කියනවා අරහන්ත මාර්ග චිත්තය කියලා. ඔහුගේ ළඟ ඉතුරු සංයෝජන ටික පුරෝපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මෙන්න මේ සකල විද සංයෝජන ධර්ම දුරු වෙනවා අරහන්ත මාර්ග චිත්තයේදී. ඊට පස්සේ අරහන්ත ඵල චිත්තයට සම්වදින ඔහු. ඒත් එක්කම ඔහු මුළු සසර ගමනම නිවාණපත් කරපු කෙනෙක් බවට පත් වෙනවා. අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහා කියන මට්ටමට එනවා. ඔහු ආර්ය පුද්ගලෙක් විදියට සෝතාපට්ටි මාර්ග චිත්තේ ඉඳලා අරහන්ත මාර්ග චිත්තේ දක්වා තියෙන මේ අංග 8ට කියනවා සේක කියලා. අන්නේ සේක පුද්ගලයාගේ අංග 8යි තියෙන්නේ. අන්නේ සේක භවින් මිදලා අරහන්ත ඵලයට පත් වෙනවත් එක්ක මාසයක වෙනකොටම ඔහුගේ ළඟ අංග 10ක් පිහිටනවා. අර ආරේස්නගික මාර්ගය අංගයට අමතරව සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා තවත් අංග දෙකක් ඔහු තුල පිහිටනවා. ඔය ළඟ අංග 10යි. මෙන්න මේ කෙනා සෝපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වෙනවා. උපදි සහිත, කන්ද උපදි සහිත වූ නිවනට පත් වෙනවා. නමුත් ඔහුගේ ක්ලේශ උපදි, අභිසංඛාර උපදි, අවිද්‍යා උපදි ආදී අනිත් සියලුම උපදි දුරු වෙනවා. නමුත් ඔහුගේ අර උපතින් ලැබපු අතීත කර්මයේ විපාක විදිහට ලැබපු මේ ස්කන්ධ පංචකය ඔහු විටින් විට විපාක මට්ටමේදී ඔහුට පරිහරණය කරන සිද වෙනවා. නමුත් ඔහු කවදා හරි දවසක පිරුණ පානවා කියන්නේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වෙනවා. උපදි නැතුවම, කිසිම උපදියක් නැතිව ස්කන්ධ උපදි ටිකක් සහිතවම ඔහු සම්පූර්ණයෙන්ම ඔහුගේ ගමන් මග නිමාපත් කරනවා. පින්නතුනි, මෙන්න මේ දහම් මග තමයි අපට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළවලා දේශනා කරන්නේ. ඉතාම දීර්ඝ කාලයක් සුවිස්ථාන කැපවීමක් කරලා මේ යථාර්ථය අවබෝධ කළ දෙන තමයි උන්වහන්සේලා ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිස්ථාන පරිත්‍යාගයක් කළේ. ඒ දහම් මග තමයි වසර 2500ක් මේ ස්වාමීන් වහන්සේලා දිවි පරදුවට තබලා හරකගෙන ඇවිල්ලා ඔබට දායද කළ දීලා තියෙන්නේ. ඒ නිසා මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. ඒ නිසා මේ ධර්මයේ තුල මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මහා අනර්ග වස්තුන් ටික අප ඉදිරි අපට දායද කළ දීලා තියෙනවා. අපි ඉපදෙනකොට අපේ අම්මා, අපේ තාත්තා, අපි වෙනේ මුළු ගෙදරම සකස් කළා. අපට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ටික මහලා, මදුරු දැල් එහෙම ගෙනල්ලා, මාස ගානකට සබන් කුයරාදිය ගෙනල්ලානේ. අපි වෙන කලින් අපේ අම්මා මේ ඔක්කොම සූදානම් කරගෙන හිටියා. අපේ තාත්තා මේව මහන්සියෙන් හම්බ කරලා අපි වෙනුවෙන් ඉතුරු කරලා තිබ්බා. ඒ පිනතුණි ඔක්කොම කළේ අපේ මව් කුසී ඉපදුනාට පිරිසිදු ගත්තට පස්සේ. නමුත් බලන්න, අපි ඉපදෙන වසර දහස් ගණනක කලින් මේ ස්වාමීන් වහන්සේලා අපි වෙනුවෙන් මේ ධර්මය රැකගෙන ආවා. අපි ඉපදෙන සාරංශංග කාලප්‍රක්ෂය කලින් ඉඳලා බෝසත් උතුමේ මේ ධර්ම සොයා ගන්න තනාවරණය කරන්න ජීවිත පරිත්‍යාගයෙන් විශාල කැපවීමක් කළා. අන්නේ කැපවීමේ ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. ඒ නිසා පින්නතුනි, ධර්මයෙන් නොදැනගත්තු කෙනෙක් ධර්මයේ නොයසිරෙනා වගේ නෙවෙයි. මෙච්චර වටිනා ධමයක් උරුම වෙච්ච අපි මේ ධම ඉහෙරම ලෙස පුහුණු නොකරොතින් පින්නතුනි, ඒක අපේ ලොකු අභාගයක්. ඒ අභාගයට පත් වෙන්න එපා. ඒ නිසා තමයි ජීවත් වෙන්නේ එක දවසක් වෙන්න පුළුවන්. අන්නේ එක දවස තුල හරි උපරිම ලෙස මේ ධර්මයේ තුල ස්ථාපිත වෙන්න උත්සාහවන්ත වෙන්න. සම්පූර්ණම ධම කියන අරහත්ක මාර්ගයේ ඒ පින තුන ප්‍රධාන වශයෙන් සතර සතිපට්ඨාන. නිසා දැන් අපි මේ අහපු දහමත් එක්ක සතිපට්ඨානය පුහුණු කරමු. මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව මුලින් අපි පුහුණු කරනවා. ඊට අපිට ඊළඟට අපිට වෙලාව තියෙන හැටියට අපි උත්සාහවන්ත වෙනවා ආනාපාන සති භාවනා පුහුණු කරගන්න. මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන්නේ අපේ ජීවිතයේ සීල අද්දැකීම. උදෑසන අවදිච්ච මොහොතේ පටන් අරාත්‍රි නිින්දට යාම දක්වා අපේ ස්කන්ධ පංචකය පාදක කරගෙන නැත්තම් සිත කය දෙක පාදක කරගෙන ඇති වෙල සියලු අද්දැකීම් පිළිබඳව සිහිය නුවණ භාවිත කිරීම තමයි මහා සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කරන්නේ. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේක හතරක් විදිහට දක්වනවා. අන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දක්වන්නේ මුළු ලෝකෙම තියෙන දේවල් එක තැනකට ගෙනල්ලා අපට මේ නිවන පැතට යොමු කරලා තියෙනවා. එතන දෙමිට හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. අපේ හොඳ ගති ගුණත් තියෙනවා, නරක ගති ගුණත් තියෙනවා ඒ ටික මැද. හැබැයි ආනාපාන සතිය ක්‍රම 16ක් තියෙනවා. ආනාපාන සතිය විතරක් ફોකස් කළේ ඒ ඔස්සේම යන සතර සතිපට්ඨානේ වැඩෙන මාර්ගයකුත් තියෙනවා. අන්න ඒ තේන්දි ඍජුවම කුසල කයිසික පැත්තටම වැඩි අවධානය යොමු කරමින් අපේ සිත උපරිම ලෙස ලස්සන මාවතක හරියට රන් පලසක රතු පලසක් උඩ අපිව තිබෝ වගේ අපි නිවන කරා ටිකෙන්ට ගෙදිරට රැගෙන යනවා. ඒ නිසා පින්නොතින් මෙන්න මේ මාර්ග දෙක ඔස්සේම අපි මේ වෙලාවේ ධර්මයේ පුහුණු කරන උසාවන්ත වෙන්නේ. වාඩි වෙලා ඉන්න අමාරු පින්නොතන්ට ඕන වෙලාවක ඉන්න තැනම නැගිටින්න පුළුවන් ගැටලුවක් නැහැ. සිහියෙන් නැගිටලා මේ කියන ටිකම පුහුණු කරන්න පුළුවන් ඔබට. එනිසා වාඩි වෙලම ඉන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි නිදා ගන්න නම් එපා. වාඩි වෙලා නිදා ගන්නට වඩා හොඳයි හිටගෙන අවදිමින් ඉන්න එක. ඒ නිසා මේ දහම් ටික ඇහෙනකොට උපරිම අවදිමින් ඉස්සහා කරන්න, නැත්නම් වතුර ටිකක් මොණේ හරි ගා ගන්න. මම දැක්ෙන්න තුනේ අපි මේ දහම පුහුණු කරන්න උත්සාහ කරමු. ඉතින් ඔබ සතර හුඟක් පින් කළ ලැබු මේ මනුස්ස ආත්ම භාවයේට උපරිම වටිනාකමක් ලබා දෙන අවස්ථාව අපි. ඒ නිසා ඔබේ වටිනාකම වැඩි කර ගැනීම ඔබ සතුයි. ඔබේ වටිනාකම වැඩි වෙන්නේ ඔබේ සිහියට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ඇතුළත් කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් ඔබේ හුස්මට සතිමත් බව එකතු කිරීම. ඒ නිසා ඇසට රූපයක් දකිනකොට හොඳ අවධානයෙන් ඉන්න, කනට ශබ්දයක් අහනකොට හොඳ අවධානයෙන් ඉන්න, තමන්ට ලෝභයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද මේ වෙලාව හිතේ තියෙන කියලා. මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි මේ සියලුම දේවල් පුහුණු කරන්නේ. එනිසා දැන් පිනතුන් කැමති ඉරියව්වක ඉඳගෙන ඔබට පහසු ඉරියව්වක වැඩි වේලාවක් හොඳට ඉන්න පුළුවන් ඉරියව්වක ඔබ වාඩි වෙලා අපි දැන් කායනපස්සනාවේ පටන් ආනාපාන සතියේ මුල් කොටසේ පටන් ටිකෙන් ටික අපි දහම පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර අපි විටින් විට මේ බෙල් එකක් නාද කරනවා ඔබේ අවධානය රඳවා ගන්නටත්. ඒ වගේම විශේෂයෙන් සිහිය විවිධ අරමුණු වල ගිහිලා තියෙනම් නැවත භාවනා අරමුණට රැගෙන ගන්නටත් අරගන්නටත් අපේක්ෂාවෙන් තමයි මේ බෙල් එක අපි බොහොම සියුම්ව නාද කරනවා. ඔබ ඒක බාධාවක් කරගන්න එපා. ඒක මිත්‍රයෙක් කියලා හිතලා ඔබට සිහිය සිහිපත් කළ දෙන මිතුරෙක් කියලා හිතන්න. සම්දේ ඇහෙනකොටම හොඳයි, අපි මේ සතිපට්ඨානය පුහුණු කරන අවස්ථාව විශේෂයෙන් කායනුපස්සනාව ඉඳලා වේදනුපස්සනා, චිත්තානුපස්සනාව ඔස්සේ ධම්මානුපස්සනාව කරාම අපි සිත පුහුණු කරනවා. බයින්න ඉරියව්ව ගැන හොඳට මදක් සිහිපත් කරන්න. මම දැන් වාඩි වෙලා ඉන්නේ. දෙපතුලේ සිට හිස දක්වා ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. එහෙම සිහිපත් කරන ගමන් නාසය ආශ්‍රිතව වර්තමානය තුල හිත තියාගන්න. නාසය ආශ්‍රිතව වර්තමාන හිත තියාගන්න ගමන් හුස්ම ගැන අවධානය යොමු කරන්න. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් හොඳට සිහිපත් කරන්න. ඔබට යමක් ගැන සිහිපත් වෙනවා නම් ඒක අතීත රූපයක් කියලා දැකලා ඒක අනිත්‍යතාවය මෙනෙහි කරලා පසකින් තබන්න කියලා නැවතත් ආස්වාසයටම ගන්න හිත. හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. ඔබට යම්කිසි ශබ්දයක් ඇහෙන්න පුළුවන්. ඒ ශබ්දය ඔබ තේරුම් ගන්න වෙලාවේදී ඒ රූපේ නිරුද්ධ වුණා කියලා දැකලා එහි නිරෝධය දකිමින්ම ආස්වාස ප්‍රස්වාස කරන්න. දීර්ඝ හුස්මක් ඇති විට දීර්ඝ බවත් කෙටි හුස්මක් ඇති විට කෙටි බවත් මෙනෙහි කරමින් හුස්ම ගන්න. හුස්ම ඇතුළු වීම පටන් පිටවීම දක්වා සමස්ත ක්‍රියාකාරීත්වයම සිහියෙන් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ආස්වාස ප්‍රස්වාසයේ තුල මගේ හිත හොඳට සතිමත් වෙනවා, හොඳට තැම්පත් වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ශරීරයේ කොටසක්. ශරීරය කියන්නේ ආහාරයේ ප්‍රතිඵලයක්. ආහාරය නිසා රූපය හටගෙන ආහාර නිරෝධයෙන් රූපය නිරුද්ධ වෙනවා. ආහාර සමුදය රූප සමුදයෝ, ආහාර නිරෝධ රූප නිරෝධෝ. ආහාරයෙන් හටගෙන නිරුද්ධ වෙන මේ රූපය සත්වයෙක් පුද්ගලයෙක් නෙවෙයි, හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් කියලා මා නුවණින් දකිනවා. රූපය මගේ නෙවෙයි, මා නෙවෙයි, මගේ ආත්මයක් නෙවෙයි කියලා මම නුවණින් දකිනවා. හේතුම් පරිච්ඡ සම්භූතං හේතු භංගා නිරුද්ධති, හේතු භංගා නිරුජ්ජති. ඊළඟට මම කායනුපස්සනාවම තියෙන ඉරියාපත භාවනාවටයි සූදානම් වන්නේ. මානිතර සිදු කරන ඉරියව් හතරක් තියෙනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, කිතෝ වා කිතෝම් හීති පජානාති, නිසින්නෝ වා නිසින්නෝම් හීති පජානාති කියපු ආකාරයට ඇවිදීම, හිටගෙන සිටීම, ඉඳගෙන සිටීම සහ සැතපීම කියන මේ ඉරියව් හතරම නිතර පවත්වනවා. ඒ අතරින් මම දැන් නිසින්නෝ වා නිසින්නෝ හීති පජානාති කියපු විදිහට ඉඳගෙන ඉන ඉරියව්වයි සිහිපත් කරන්නේ. මම ඉඳගෙන සිටින ඉරියව්වට මම හොඳට අවධානය යොමු කරනවා. ඒ අතර මම සති නිමිත්තේ හිත තියාගෙන ඉන්නවා. නාසිකාග්ගේ වාමක නිමිත්තේ වා කියපු විදිහට නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ තුල ඉඳිමින් තමයි මගේ ඉඳගෙන ඉන්නේ ඉරියව්ව මා සිහිපත් කරන්නේ. ඉඳගෙන සිටිමි. ඉඳගෙන සිටිමි. මගේ මේ ඉඳගෙන සිටීම කියලා කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. ශරීරය කියන්නේ ආහාරයේ ප්‍රතිඵලය. ආහාරෙන් රූපය හටගෙන ආහාර නිරෝධයෙන් කය නිරුද්ධ වෙනවා. ආහාර සමුදය, රූප සමුදය, ආහාර නිරෝධ, රූප නිරෝධ. මා මේ ඉඳගෙන සිටින ඉරියව්ව ශරීරයේ ක්‍රියාකාරීත්වයක් බවත්, ඒ ආහාරයේ ප්‍රතිඵලයක් බවත්, සත්‍ය පුද්ගලයක් නොවන බවත් මා ඊටා මනවින් තේරුම් ගන්නවා. ඊළඟට මා කායනුපස්සනාවට සම්බන්ධ සම්පජඤ්ඤ කොටසයි වඩන යන්නේ. මා සිදු කරන කායික සියලු ක්‍රියාකාරීත්වයන් ඉදිරියට යෑම, ආකාස දේම, කෑම බීම ගැනීම, ශරීර කෘත්‍යයන් සිදු කිරීම, නිදිය ගැනීම, කතා බහ කිරීම, නිහඬව ඉඳීම, මේ සියලුම දේවල් මගේ කායික ක්‍රියාකාරීත්වයන්. මේ සියලක්ම කායට අයිති දේවල්. මගේ කය කියන්නේ ආහාරයෙන් හටගත්තු දෙයක්. ආහාරයෙන් හටගත්තු ශරීරය විඥානයේ ක්‍රියාකාරීත්වය මත මේ ශරීර කෘත්‍යං, ශරීර ක්‍රියාකාරීත්වයන් පවත්වන බව මා ඊතා මැනවින් නුවණින් සිහිපත් කරනවා. මගේ ශරීරයෙන් සිදුවන සියලු ක්‍රියාකාරකම් ආහාරය නිෂ්පාදනය කියලා මා දකිනවා. මේ ක්‍රියාකාරීත්වයන් මම නොවේයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නොවේයි, සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන ස්වභාවයක්. හේතුම් පරිජ සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඊළඟට මම ශරීරයේ සකස් වෙලා තියෙන සතරමහා භූත රූප නැත්නම් ධාතු මනසිකාරයට හිත තියෙනවා. නාසය ආශ්‍රිතව වර්තමානයේ තුල හිත තියාගනිමින් ශරීරයේ සකස් වෙලා තියෙන භූත රූප හතර, ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ, දැඩි ගතිය, වැගිරෙන ගතිය, රස්නේ සහ කුලඟ, මේ හතර තමයි මගේ භෞතික ශරීරයේ සකස් වෙච්ච ප්‍රධාන මූලාශ්‍ර මූල ද්‍රව්‍ය සංඝටක ධාතු හතර. පඨවි ආපෝ තේජෝ වායෝ, මේ හතර නිර්මාණය වුණේ ආහාරයේ ප්‍රතිඵල විදියට. ආහාරයෙන් හටගත්තු මේ ධාතු ආහාර නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේ ධාතු හැම මොහොතේම හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේ සතර මහා භූත රූප නේතන් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා, මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ. හේතු නිසා හටගන්න හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන ස්වභාවයන්. මේ කිසිදු ධාතුවක් කෙරෙහි මගේ හිතේ ආසාව බැසගන්නේ නැහැ. නැචකින්කි ලෝකේ උපාදීයති. ඊළඟට මා ශරීරය සකස් වෙච්ච විවිධ කුණක කොටස් මෙනෙහි කරනවා. මගේ හිස කෙස් පටන් මේ ශරීරයේ කොටස්, කෙස්, ලොම්, නිය, දත්, සම, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව ආදී මේ කුණක කොටස් 32කින් තමයි මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. ඒව වර්ණ වශයෙන්, පීඨ ස්ථාන වශයෙන්, ගන්ධ වශයෙන්, සලකුණු වශයෙන්, දිසා වශයෙන් මේ හැම අතින් මේවා අපිරිසිදුයි. ඒව පිළිගොල් ආහාර නිසා හටගන්න මේ කුණපයන් ආහාර නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේ කිසිවක් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මෙහි යථාර්ථය දකින මගේ සිත මේ කෙස් ලොම් මාදේ කිසිම දෙයක් ගැන සුභ වශයෙන් මෙනෙහි කරන්නේ නැහැ. අසුභය පිළිබඳව තියෙන සුභ විපල්ලාසය ක්‍රමයෙන් දුර වෙනවා. ආහාර නිසා හටගන්නා වූ මේ කුණප ආහාර නිරෝධයෙන් නිරෝධ වන බව දකින විට මේ ශරීර කොටස් ගැන මා මෙදහත් වෙනවා. සුභ විපලාසය දුර වෙල යනවා. ආත්ම සංඥාව ක්‍රමෙන් ප්‍රහීණ වෙනවා. මගේ ශරීරය මා මේ ගියාට පස්සේ ක්‍රමානුකූලව දුර්වර්ණ වෙලා නිල් පැහැට ලක් වෙලා සැරව වැගිරෙලා නොයෙක් සතුන්ට ආවාස භූමියක් වෙලා ටිකෙන් ටික මේ ශරීරයෙන් කොටස් අයින් වෙලා ඇට සැකිල්ලක් බවට පත් වෙලා යනවා. මගේ ශරීරයේ අනාගතය රණමමයයි. මෙන්න මේ ස්වභාවය මා මොහොතක් නොවනින් දකිනවා. ආහාරය නිසා හටගන්නා වූ මේ ශාරීරික ස්වභාවය මේකයි. මගේ ශාරීරික ඉරණමත් මේකයි. අන්නයිගේ ශරීරවල ස්වභාවයත් මේකමයි කියලා මා නුවණින් දකිනවා. මේ ශාරීරය සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. හේතු නිසා හටගන්න හේතු නිරෝධෙන් නිරෝධයට පත් වෙන අනාත්ම වූ ක්‍රියාකාරීත්වය. මේ යථාර්ථය දකින දකින්න මම රූපය ආත්ම වශයෙන් ගන්නෑ. නරූපං අත්තතෝ සමනපස්සති. ආත්මේ රූප සහිත දෙයක් කියලා ගන්නෙත් නෑ. නරූපවන්තං වාත්තානං. ආත්මය තුල රූපේ ඇතේ කියලා ගන්නෙත් නැහැ. නාත්ථ නිවාරෝපං. රූපේ තුල ආත්මයක් ඇතේ කියලා ගන්නෙත් නැහැ. නේ රූපස්මින් වාත්තානම්. මේ ආහාරයේ නිස්පාදනය මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. මේ අනාත්ම වූ ස්වභාවය මේ අසුභ වූ ස්වභාවයක් කියලා මායිතා මනවින් තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන මේ ශරීරය කෙරෙහි මම උපේක්ෂාවටපත් වෙනවා. මගේ හිත මම හොඳට වර්තමානයේ තුලම තියාගෙන ඉන්නවා. ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. හොඳට ශරීරය ඍජුව තියාගන්න. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදිහට නාසය ආශ්‍රිතව හෝ උඩුතල ආශ්‍රිතව වර්තමානය තුළ හිත තියාගන්න. දැන් මම වේදානුපස්සනා වඩන්නට යන්නේ. එසාදී ආයතන මුල් කරගෙන හට ගන්නා වූ සැප දුක් උපේක්ෂාදී වේදනා මා හොඳට දකිනවා. ශරීරයට සහ හිතට දැනෙන සැප වේදනා මම හොඳට දකිනවා. දුක් වේදනාවක් එනවා නම් මම ඒකත් දකිනවා. මනහත් වේදනාවක් එහෙම දකිනවා. සාමිස සුඛ, නිර්ආමිස සුඛ. සාමිස දුක, නිර්ආමිස දුක. සාමස අදුක්කම සුඛ, නිර්ආමිස අදුක්කම සුඛ ආදී වශයෙන් සැප දු උපේක්ෂා ආදී සියලු වේදනා ගැන මම හොඳ අවධානයෙන් ඉන්නේ. මට වැඩිපුර දැකෙන්නේ දැනෙන්නේ සැප වේදනා. ඒ සැප වේදනාවත් නිරාමිස වූ සැප වේදනාවක්. මම මේ භාවනා කරන මොහොත නිසා මම පංචකාම ඔස්සේ ගිහිලා ලබන සෝයක් නෙවෙයි මේ විරාගී බව ඔස්සේ නිරාමිස වශයෙන් ලබන සෝයක් මේක. ඒ නිරාමිස සුවේ මා නිරාමිස දුකම සුඛයට උපේක්ෂාවට හිත තියෙනවා. මේ වේදනාවත් දිගට එක වගේ පවතින දෙයක් නෙවෙයි. ස්පර්ශයෙන් හටගන්නා වූ වේදනාවක් මේක. ස්පර්ශයෙන් හට ගන්නා වූ වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. පස්ස සමුදය වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශයෙන් හටගත්තු වේදනාව සැප දුක් ආදී ස්පර්ශ නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයටපත් වෙනවා. වේදනා බුබු රූපම. වේදනාව හරියට දිය බුබුලක් වගේ. හැම වෙලාවෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත් වෙනවා. වේදනාව මගේ නෙවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවෙයි. හේතුඵල ධමක ස්පර්ශයක ප්‍රතිඵලයක් තමයි වේදනාව කියලා කියන්නේ. හේතුම් පටිසම්භෝතං හේතු බංගා නිරුජ්ජති. හේතු නිසා පෙර නොතිබේ හටගෙන හේතු නිරෝධයෙන් ඉතිරි නැතිවම නිරෝධයට පත් වෙනවා. න වේදනං අතතෝ සමුනපස්සති. වේදනාව ආත්මය වශයෙන් දකින්නේ නැහැ. න වේදනාවන් සංවත්තානෝ. ආත්මය වේදනාව සහිත දෙයක් කියලා දකින්නේ නැහැ. න අත්ථ නිවා වේදනං. ආත්මය තුර මම වේදනාවක් දකින්නේ නැහැ. න වේදනාය වාත්තානෝ. වේදනාව තුල ආත්මයක් මා දකින්නේ නැහැ. මේ හේතුඵල ධමක ප්‍රතිඵලය ස්පර්ශ සමුදයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. වේදනාවේ යථාර්ථය දකින මගේ සිත දුක්ඛය පිළිබඳව සැපතක් වශයෙන් හිතා ගන්නා වූ මේ විපල්ලාසය දුර්වල යනවා. දුක්ඛේ සැප සංඥාව දුර්වල යනවා. අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. ඊළඟට මා චිත්තානුපස්සනා වඩනවා. මගේ නාසය ආශ්‍රිතව වර්තමානයේ තුල තවදුරටත් හිත පවත්වා ගන්නවා. මගේ හිත ගැන මම හොඳ අවධානයෙන් ඉන්නවා. හිතේ මේ මොහොතේ ස්වභාවය මා හොඳට දකිනවා. මගේ හිතේ යමක් ගැන ආසාවක්ද, විරාගී බවක්ද, යමෙක් ගැන අමනාපයක්ද, මෛත්‍රියක්ද, මුලාවක්ද, ප්‍රඥාවක්ද, හිත සමාධිමත්ද, හිත විසිරලාද, හිත අවිද්‍යාවෙන් මිදිරද, අවිද්‍යාවෙන් නොමිදිරද, මෙන්න මේ ස්වභාවය මා හොඳට දකිමින් මගේ හිත පිළිබඳවම සතිමත් වෙනවා. මේ හිත කියන්නේ තිස්සර දෙයක් නෙවෙයි. ඒක නාම රූප හට ගැනීමෙන් ඇතිවෙච්ච නාම රූපෙන් නිරෝධ වෙන ස්වභාවය යුක්තයි. නාම රූප පත්‍ය විඥානං නාම රූප නිරෝධහ විඥාන නිරෝධෝ. නාම රූප නිසා හටගන්නා විඥාණය නාම රූප නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. කුමන ආකාරයේ විඥානයක් තිබුණත් ඒක කුසල වුණත් අකුසල වුණත් උපේක්ෂාසගත වුණත් ප්‍රඥාසහිත වුණත් මොහොතක් පාස හටගන්නා මේ විඥාණය හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. හේතුම් පරිච්ඡ සම්භූතං හේතු භංගානි රුජ්ජති. නේතහමම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මේ හිත මගේ නෙවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවෙයි. හේතු නිසා හටගන්න හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වන ස්වභාවයක් දැන ගැනීම. මේ යථාර්ථය දකිනවත් එක්කම විඤ්ඤාණං අත්තෝ සමනුපස්සති. විඤ්ඤාණය ආත්ම වශයෙන් හිතන්නේ නැහැ. න විඤ්ඤාණවන්තං වාත්තානම්. ආත්මේ විඤ්ඤාණ සහිත දෙයක් කියලා හිතන්නේත් නැහැ. නාත්තනි වා විඤ්ඤාණං. ආත්මේ තුල විඤ්ඤාණය තියෙයි කියලා හිතන්නේත් නැහැ. න විඤ්ඤාණස්මින් වාත්තානම්. විඥානේ තුර ආත්මේ බැසගෙන තියෙයි කියලා හිතන්නේත් නැහැ. හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන ස්වභාවයක් කියන එක මනුවණින් දකිනවා. අනිත්‍යෙහි නිට්ඨ විපල්ලාසය දුරු වී යනවා. හැම දෙයකම තියෙන අනිත්‍යම මේ විඥානේ තුලින් මනවින් දකිනවා. ඉතාම වේගෙන් මේ විඥානය හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. ඊළඟට මා ධම්මානුපස්සනාවලටයි බලාපොරොත්තු වෙන්නේ. සඤ්ඤා චේතනා කියන ස්කන්ධ පිළිබඳව මා තේරුම් ගන්න අවස්ථාව. වර්තමානය තුළ නාසය ආශ්‍රිතව තවදුරටත් හිත තියාගෙන ඉන්නේ. සිතට පහළ වෙන කාමච්ඡන්ද ආදී නීවරණ, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා, මේ ආදී නීවරණ ගැන මම හොඳ අවධානයෙන් ඉන්නේ. මේ නීවරණ හේතු ඇති කල්ලි හට ගන්න ආකාරය, නූපං සංයෝජන නිරෝධ නීවරණ හට ගන්න ආකාරය, නූපං නීවරණ හට ගන්න ආකාරය, හට ගන්නා වූ නීවරණ ප්‍රහින වියන ආකාරය, ප්‍රහින වී ගිය නීවරණ නැවත නූපදින ස්වභාවයෙන්ට පත් වෙන ආකාරය මා හොඳට සිහියෙන් දකිමින් වාසය කරනවා. මේ නීවරණත් මම නොවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නොවෙයි. හේතුම් පටිච්ච සම්භූතං හේතු මඟා නිරුජ්ජති. ස්පර්ශයෙන් හටගන්නා වූ මේ නීවරණ ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ඊළඟටම රූපාදී ස්කන්ධ පංචකය සිහිපත් කරනවා. හැම මොහොතෙම අතීත කර්මයේ ප්‍රතිඵල විදියට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හට ගන්නවා. නිරෝධයට පත් වෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථංගම. මේ රූපේ ස්වභාවයයි, මේ රූපේ හට ගැනීමයි, මේ රූපේ නිරෝධයයි. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය නිරෝධෝ. මේ වේදනාවයි, මේ වේදනාවේ හට ගැනීමයි, වේදනාවේ නිරෝධයයි. ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය නිරෝධෝ. මේ සංඥාවයි, මේ සංඥාවේ හට ගැනීමයි, මේ සංඥාවේ නිරෝධයයි. ඉති සංඛාරා ඉති සංඛාරාය සමුදයෝ ඉති සංඛාරාය නිරෝධෝ. මේ සංස්කාරයයි, මේ සංස්කාරය හට ගැනීමයි, මේ සංස්කාරය නිරෝධයයි. ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥාන සත්තංගමෝ. මේ විඥානයයි, මේ විඥානේ හට ගැනීමයි, මේ විඥානේ නිරෝධයයි. මේ රූප ආදී ස්කන්ධ පංචකය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වන ආකාරය මා දකිනවා. ඊළඟට මම ඇස ආදී ආයතන සිහිපත් කරනවා. ඇස රූපය ඒ නිසා හට ගන්නා වූ සංයෝජන ඒවායි නිරෝධය මා දකිනවා. ඒ වගේම කන ශබ්දය ඒ තුළින් හට ගන්නා වූ සංයෝජන ඒවායි නිරෝධය නැවත නූපදීම මා දකිනවා. නාසය ගන්ධය ඒ තුළින් හට ගන්නා සංයෝජන ඒවායි හට ගැනීම මහා නිරෝධය දකිනවා. දිව රසය ඒ තුළින් හට ගන්නා සංයෝජන ඒ හට ගැනීම නිරෝධය දකිනවා. මේ කය පොට්ටම්බය ඒ තුළින් හට ගන්නා සංයෝජන ඒ හට ගැනීම මහා නිරෝධය දකිනවා. මනස ධර්මයන් ඒ තුළින් ඇතිවන්නා වූ සංයෝජන ඒ හට ගැනීම මහා නිරෝධය දකින්නවා. මාමගේ ආයතන තුළ උපරිම මාසිය පිටුවා ගන්නවා. මේ කිසිවක් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ස්පර්ශය නිසා හට ගන්නා වූ මේ කරුණු ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. හේතුම් පටිච්ච සම්භවතං හේතුබංගා නිරුජ්ජති. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නේ යන්න බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරය මා දකිනවා. සති සම්බොජ්ජංග, ධම්මවිජය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධේ සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග, බෝධියට අංගයක් වූ මේ ධර්මතාවයන් ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධන ආකාරයම දකිනවා. මේ කිසිවක් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම භාව නෙවෙයි. හේතුම් පටිච්ච සම්භවතං හේතු බංගා නිරුජ්ජති. ධම්මානුස්සතිය තුළින් මා ප්‍රකට කරගත්තේ සංඥා චේතනා දෙක පිළිබඳව, නැත්නම් සංඥා සංඛාර දෙක පිළිබඳව. මේ අවබෝධ වෙන්න වෙන්න මේ සංඥාව ස්පර්ශ නිසා හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම චේතනා සංස්කාරත් ස්පර්ශයෙන් නිසා හටගෙන ස්පර්ශ නිරෝධය නිරෝධයට පත් වෙනවා. මේ කිසිම දෙයක් ආත්මය නෙවෙයි. න සංඥං අත්තෝ සමනපස්සති, න සංඥාවන්තං වාත්තානං, න අත්ථ නිවාසඤ්ඤං, න සංඥාය වාත්තානං. මේ සංඥාව ආත්මයක් නෙවෙයි, ඒ මත පිහිටල නෑ කියලා මා දකිනවා. ඒ වගේම සංස්කාරය, චේතනා. න සංඛාරං අත්තෝ සමනපස්සති, න සංඛාරවන්තං වාත්තානං, න අත්තනිවා සංඛාරං, න සංඛාරස්මින් වාත්තානං. සංස්කාරය ආත්ම සහිත දෙයක් නෙවෙයි, ආත්මය සංඛාරවත් දෙයක් නෙවෙයි. ආත්මය තුල සංස්කාර නැහැ, සංස්කාරය තුල ආත්මය නැහැ කියලා මා දකිනවා. මේ මුළු පංචස්කන්ධයම හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ධර්මයන් පිළිබඳ වූ අනාත්මේ ආත්ම සංඥාව ක්‍රමෙන් දුර්වල යනවා. මට පේන්නේ හේතුඵල ධමයක් විතරයි. මේ මුළු ශරීර ක්‍රියාකාරීත්වයම මගේ කීත චෛසික ස්කන්ධ නාම රූප විඥාන සිත කය මේ හැම දෙයක්ම අහුත්වා සම්බුතං හුත්වා නභවිසති. හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙන ආකාරය මා දකිනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිර්වින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සාදු සාදු සාදු හොඳයි පින්නතුනි අපි මේ ටිකේ වේලාවක් සතර සතිපට්ඨානෙ වඩපු මොහොත සම්මා සම්බුද්ධ ශාසනය අපට ලැබී හැකි උපරිම ධර්ම වරප්‍රසාදයයි මේ අප ලබමින් ඉන්නේ. ඉතින් පින්නතුන් වඩපු ප්‍රමාණයට ඔබට ඒ ගැන සතුටටපත් වෙන්න පුළුවන්. බෙන් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වුණත් ඔබ මේ සහභාගී වෙච්ච අවස්ථාව ගැන හිතලා හිතේ සැනසීම ඇති කරගන්න. ඉතින් අපි කාගේ ජීවිතවල කායික මානසික අඩුපාඩුකම් තියෙනවා. ඒවා පිටිකෙන් ටික අඩු කරගෙන මේ ලබාගත් හව ජීවිතය තුළ උපරිම ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහන්ත වෙන්න. ඉතින් අද අප මේ පුහුණු කරේ සතර සතිපට්ඨානය. මේක සතර සතිපට්ඨාන විදිහට වැඩුවත් නැත්තම් ආයතන ස්කන්ධ ධාතු ආදී කුමන ක්‍රමයෙන් වැඩුවත් ටිකෙන් ටික අපේ සංයෝජන දුරු වීමයි වෙන්නේ. මූල පියවරේදී සක්කාය දිට්ඨිය ආදී මූලික සංයෝජන දුරු වෙනවා. ඊළඟට කාමරාග පටිග දෙක ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා දුරු වෙලා යනවා. ඊට පස්සේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ප්‍රහිණ වීමයි වෙන්නේ. ඉතින් පින්නතුනි මේ හැම දෙයකින්ම කරන්නේ අපි අපේ හිතට සලකන එක. සතිපට්ඨානය තමයි හිත මිතුරු කියන්නේ. අපි හිත මිතුරන් සොයාගෙන බාහිරින් හොයන්නේ නේද? හිත මිතුරු හොයාගෙන බාහිරට අපි යන්නේ. ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගැන විස්තර හා ගන්නවා, දුරකථන අංක හා ගන්නවා, ෆොටෝ ඉල්ල ගන්නවා, ෆොටෝ ගෙනල්ලා ගෙදර කබඩේ කුඩ තියා ගන්නවා. ටික කලකින් අමනාප වුණාම ඒ ෆොටෝ අයින් කරනවා. ඒ ෆොටෝ අයිතිකාරයන්ටමත් දෙනවා තියාගන්න කියලා. එහෙමනේ අපිනේ ජීවිත කාලෙම කරේ හිත මිතුරන් හොයාගෙන යන එකනේ. දැකපු කාලේ හිතුණා හරි හොඳ කෙනෙක් කියලා. ටිකෙන් ටික යනකොට ඒ හොඳකම් නොපෙනී ගියා. ආදරේ අඩු වෙලා ගියා. ඉතින් සැබෑම මිතුරා ඉන්නේ තමන්ගේ හිතේ පින්නතුනි. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතකං සම්මා පනිහිතං චිත්තං සේය සෝනන්තතෝ කරේ. තමන්ට සැබෑ ඥාතියේ සැබෑ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් සැබෑ වෙන බාහිරින් නැහැ. තමන්ගේ සැබෑ මිතුරා ඉන්නේ තමන්ගේ අභ්‍යන්තරේ. ඒ තමයි සතිමත් බව දිනු කිරීම. ඒ සතිමත් බව දිනු කරනකොට තමන්ට එන හතුරු ටික අයින් වෙනවා. තමන්ට එන සැබෑ හතුරු තමයි තමන්ගේ හිතට පහළ වෙන වැරදි සිතුවිලි. රාග, ద్వේෂ, මෝහ කියන අකුසල විතරක තමයි තමන්ට ඉන හතුරන්. අන්නේ හතුරන් ඈත් කරන්න පුළුවන්කම තියෙන්නේ සැබෑ මිතුරා හඳුනාගෙන සතිපට්ඨානය තුළ වාසය කිරීම. අපි මුලදී බුදුරජාණන් වහන්සේ, සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා අපේ මිතුරන් කියලා අපි හිතා ගන්නවා. ඒක තමයි ධර්ම මාර්ගය ආරම්භයේදී. නමුත් පහු වෙනකොට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනම එක ලයින් එකකට එනවා. බුදුහාඳුරෝ කියන්නේ ධර්මය, ධර්මය කියන්නේ ධර්මය, සංඝරත්නය කියන්නේ ධර්මය කියලා අපි දකිනවා. ඒ ධර්මයක් ගැඹුරට ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අත්ථ දීපාදීකේ විහෙරතත් සරණානානි සරණා, ධම්ම දීපාදීකේ විහෙරත ධම්ම සරණානානි සරණා. සිය සිත පිරිසරණ කරගන්න, දෙවේනක් කරගන්න, පහනක් කරගන්න. ධර්මය පිරිසරණක් කරගන්න, රැකවරණයක් දෙවේනක් කරගන්න. කොහොමද තමන් හිත, කොහොමද ධර්මය පිරිසරණ කරගන්නේ? ඒ තමයි සතර සතිපට්ඨාන තුළ වාසය කරන්න කියලා. සකේ ගෝචරේ පෙත්තිකේ විෂේ චරිත කියලා කියනවා. බුදුහාම දේශනා කරන තමන්ගේ පියාගේ විෂයපතේ සිය පියාගේ ෆීල්ඩ් එකේ කුඹුරේ වාසය කරන්න. අපේ පියා කවුද? ඔව් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අපට නිර්මාණය කළ දීපු භූමිය අපට පිළිහෙටලින් තියෙන සුරක්ෂිත භූමිය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. අනේ සතර සතිපට්ඨානයේ ඉන්නකම් අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සෙවණේ. ඒ සතර සතිපට්ඨාන ඉන්නකම් අපි අපේ හිත පිරිසරණ කරගෙන ධර්මයේ පිරිසරණ කරගෙන අපි ඉන්නේ. ඒ සතිපට්ඨානෙන් අපි පොඩ්ඩක් හරි ඈත් වුණොතින් අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සෙවණෙන් ඈත් ඉන්නේ. අපි ඉන්නේ කාගේ සෙවණද? ඔව් මාළයේ සෙවණ තමයි අපි ඊට පස්සේ ඉන්නේ. ඉතින් මාළයට කැමති දෙයක් කරන්න පුළුවන්. අපායට අරන් යන්න පුළුවන්. දුකටපත් කරලා යන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මාළය කැමති විදිහට කරනවා. අර බිලි කොක දානවා වගේ. පින්තුණි මේ අපි ලබාගත්තේ ඉතාම දුෂ්කර ජීවිතයක්. ඒ දුෂ්කර ජීවිතයේ කරදර කම්කටොළු රාශියක් තියෙනවා. මහලුවීම්, ලෙඩවීම්, ප්‍රිය විප්‍රයෝග, මරණ මේ වගේ අනේක විද දුක් කම්කටොළු බිය සැක තියෙන ලෝකෙක අපි ඉන්නේ. හරියට අපිව මහා ජලාශයකට අතාරිනවා. ඒ ජලාශයේ කිඹුලු ඉන්නවා. මාරාන්තික කිඹුලු ඉන්නවා. අන්නේ කිඹුලන් ඉන්න වැවකට ජලාශයකට දැම්ම වගේ අපි මේ සසරේ ජීවත් වීම. අන්නේ ජලාශයට දාපු විලාම අපට ඔරුවක් ඇවිල්ලා තියෙනවා. කෙනෙක් ඔරුවක් අරගෙන එනවා අපි අරන් යන්න. ජලාශයට එනවා. ඔරුවට නගින්න කියලා ඉක්මනින් කියනවා. මේ ඔරුව කියන්නේ මොකද්ද? මේ ඔරුව තමයි සද්ධර්මය. මේ සද්ධර්මය නැමැති ඔරුවට නගින්නා කියලා අපට ඉල්ලීමක් කරනවා. අපි වැටෙන්නේ ලෙඩවීම්, මහලුවීම්, ප්‍රිය විප්‍රයෝග, මරණ කියන මෙන්න මේ කිඹුලන් ඉන්න මේ සසරේ තමයි අපි ඉන්නේ. ඉතින් අන්නේ ඔරුව අපි ළඟට ආවට පස්සේ අපි ඔරුවට නගින එක කල් දානවද? එහෙම ඔරුව ආවම අනේ ලස්සන ඔරුවක් කියේ ඔරුව ගැන ගුණ කතන කියනවද? අනේ ඔරුව හදපු කෙනාගේ අම්මා හරිම හොඳ කෙනෙක්. ඒ අම්මට පෙරහැරක් තියන්න ඕන. ඒ ඔරුව හදපු කෙනා හරිම හොඳ කෙනෙක්. යාගේ පිළිම හදලා පෙරහැරි අරන් යන්න ඕන කියලා හිතනවද අපි? අනේ ඔරුව හදපු කෙනා හරිම හොඳ කෙනෙක් කියලා යා ගැන භක්ති ගීත හදලා කියනවද අපි? බලන්න පිනොත්ින අද අපි මේ කරන ඔක්කොම දේවල් එහෙම. ඒ ඔරුව හදපු කෙනාගේ ගුණ ගීත කියනවා. ඒ ඔරුව හදපු කෙනාට පුද පූජා කරනවා. ඒ ඔරුව හදපු කෙනාගේ අම්මගේ ගුණ කියලා පෙරහැරවල යනවා. මහා මායා දේවියගේ පෙරහැරවල යනවා. යසෝදරාවගේ පෙරහැරවල යනවා. පින්නතුනි අපිත් අන්නේ වගේ. බලන්න කොච්චර අභාග්‍යද පින්නතුනි. මේ ජීවිතය ඉතාම ක්ෂණිකව කොයි මොහොත අනතුරටපත් වෙද්දන්නේ. අපේ ළඟ ඉන්න ඥාති මිත්‍ර ආදීන් දරුවන් කොයි වෙලේ අනතුරකටපත් වෙලා අපට මේ මහා දුක් සමුදාය මුළු හදවත ගිනිගෙන දැවෙන වේදනාව බවට පත් වෙන්න පුළුවන්. අන්නේ වේදනා ටික අපි හදවතේ දරාගෙන තමයි හරියට අපි අර කෝච්චියක් වෙන පාරක රේල් පාර උඩ හාන්සි වෙලින් ඉන්නවා වගේ. කොයි වෙලේ කෝච්චියෙන් දන්නේ? කොයි වෙලේ ගේ ගිනිගෙන තියේද? ගෙදරට හොරු කනේද? දරුව වාහනේට අහුවේද? දරුවට අනතුරක් වේද? මෙන්න මේ තමයි අපේ ජීවිතේ දෙන කෝච්චිය. ඒ කෝච්චිය කොයි මොහොතේ ලං වේද දන්නේ නැහැ. මල්ලිකා දේවිය දා දානෙ බෙදමින් ඉන්නකොට බඳුන මල්ලිකාව. ඈට ලියුමක් ආවා. මොකද්ද ලියුම? ඔව් දරුව ටික ඔක්කොම මිය ගිහිල්ලා ස්වාමි පුරුෂයා බඳුල සේනාධිපතිය සියල්ලක්ම යුද භූමියේදී දැඩි සංහාරයකින් මිය ගිහිපු කාරණේ. කොයිතරම් දුක් සමුදායක් වෙන්නද පින්නතුනි. ඔබ දන්නවා කටයිකාරාව එක දින මරණ 6යි. කිසහ ගෞතමී ඈට හිටිය එකම දරුවා. මේ වගේ දුක් සංකා පින්නතුනි අපේ ජීවිත තුලත් එනවා. අපේ ඉඳෙද්දී අපේ ඥාතීන් වියෝ වෙනවා. එහෙම නැත්නම් අපේ ඥාතීන් ඉඳෙද්දී අපි මේ ජීවිතෙන් සමු ගන්නවා. ওই දෙකෙන් එකක් අනිවාර්යෙන් අපේ ජීවිතේ එනවා. එහෙම නැහැ කියලා කියන්න පුළුවන් අපට. මේ දෙක අනිවාර්යෙන් එනවා. මේ දෙකේදී පින්නතුනේ අපි මුගන් සංවේගයටපත් වෙනවා. අපි අපේ මරණයට වඩා පින්නතුනේ අපි අනිත් ළඟම ඥාති මිත්‍රාන්ගේ මරණය වලට සහභාගී වෙනවා අපිට. අපි විතරක් මරණ නම් කමන්නේ නැහැ. එකපාරම මැරිලා යන්නේකනේ. නමුත් අපේ ළඟම ඥාති මිත්‍රාදීන් කිහිප දෙනෙක් වෙනුවෙන් අපේ ජීවිතයේ දුක් හඳුළු හෙළුවදනි. තව කොච්චර හෙළන්න තියෙද? සසර ගියොතින් තව කොච්චර තියෙද? ඉතින් අන්නේ දුක් සමුදාය නිදහස් වෙන තමයි බුදුරජාණන් වහන්සේ අපට මෙච්චර වටිනා ධර්මයක් අනාවරණය කළේ. ඉතින් මේ ධර්ම බොහොම ආදරයෙන් ගෞරවයෙන් අසා දැනගෙන ඒ ධර්ම කෙරෙහි අපමණ ගෞරවය පිහිටුවාගෙන අප්‍රමාදීව මේ ධර්ම ඔස්සේ සිය දිවි මඟ විකසිත කරගන්නට විසිතුරු කරගන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තල සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් කුසලය අපරමින් මියගිය ඥාති උදනුමෝදන්ව සුවපත්ත්වවා. විශේෂයෙන්ම අද මේ පින්කමේ දායකත්වයේ උසුලන පින්නතුන් දේවානන කර්මහත්මා මයුරි නෝන ඇතුළු ඒ පින්නතුන් නමින් සහ මේ පින්කමට දායකත්වයේ උසුලන ඕසදී ගුණසේකර මහත්මා ජෝරි නෝන ඇතුළු ඒ දරුවන් හැම දෙනාගේම නමින් මියගිය ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති හොද දෙවියෝද මේ පින දැක සුවපත්ත්වවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඉතින් මේ දහම් කරුණු පුළුවන් නම් නැවත අහන්න ඔබට අවස්ථාව ලැබුණොත් ඒ වහලා තව තවත් මේ ධර්ම ඔස්සේ පුහුණු කරන්න අධිෂ්ඨාන කරගන්න. මේ ලැබිච්ච කාලය උපරිම ලෙස ප්‍රයෝජන ගන්න තමයි ජීවිතේ ඉතාම ලස්සන කාලය මේ යන්නේ. ධර්මයේ පුහුණු කරන්න හොඳම කාලය මේ යන්නේ. එනිසා හොඳම මනහලා හොඳම විදියට ඉහෙලින්ම පුහුණු කරන්න අධිෂ්ඨාන කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී සම්පන්නිය, දිගාසිරි සම්පන්න සේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකං කුන්තු සම්වේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය හැම දෙනාටම තෙරුවන් සරණයි.